හැම දිනකටම තෙරුවන් සරණයි. අදත් පුරුදු පරිදි සවනට සිසිලස ඔස්සේ ඉරිදා දිනයන්හි අප සිඩ්නි වේලාවෙන් උදෑසන 11ට සම්බන්ධ වී සිටින ධර්ම සාකච්ඡාවටයි අපි හැමෝම මේ සම්බන්ධ වෙන්නේ. අද දරුවත් මහත්මයා වෙනත් පුණ්‍ය කටයුත්තක් සඳහා සහභාගී වෙන නිසා අද මගෙන් ඉල්ලීමක් කරලා අද මේ හැමෝම එකතු කරලා සාකච්ඡාව පුරුදු පරිදි පවත්වන්න කියලා. ඉතින් වැඩි වෙලාවක් නොගෙන මම ඉතාමත්ම ගෞරවයෙන් සතියේ දවසේ යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. සත්‍යතුමේ තෙරුවන් සරණයි. සම්මා සම්බුද්ධ සරණයි. අපිටාම ගෞරවයෙන් අපේ සාසුන් වහන්සේට සතරගතයන් වහන්සේට නමස්කාර කරමු. අතීතයේ කරපු සාරුණ්‍ය චේතනාවල බල මහිමයෙන් අපුරුන් වහන්සේගේ ධර්මයේ කියවන්ට ලැබුණේ. ඒ නිසා කිං කුරිම අපිටෝදිනිය මේ පරිදි ගමු මේ පැයේදී දැන් කරගනිමු. සිංහාසිතේ නමස්කාර කරමු. අද විශේෂ මාතෘකාවක් හැටියට සූත්‍ර දේශනාවක් කරන් මේ මාතෘකා කරන්න කියලා කිව්වා. නමුත් මේ මාතෘකාවේ අද පසුගිය සතියේ කරපු පහන සංඥාව පස්සේ මා හිතුවා විරාග සංඥා නිරෝධ සංඥා ටිකක් ගැඹුරට බලන්නත් වෙනවා. තමන්ගේ ඇතුළින්මත් රැඳ වෙන නිසා ටිකක් පලක්කු කරලා අපි වෙන දෙයක් කතා කරමු කියලා හිතාගත්තා. ඒක වෙන සූත්‍රයක්. නමුත් ඒ සම්බන්ධයන් නොවන නිසා මේ සතියේදී වැඩිපුර සිතට ආපු කරුණ කීපයක් ගැන සිහිපත් කරන්න. මා හැම සතියෙම වගේ සාමාන්‍යයෙන් ක්‍රිකට් එකට සම්බන්ධ වෙනවා. සාමාන්‍යයෙන් කැටියට වන්දිනී ගුරුතුමා. එතකොට එතෙන්දි සාකච්ඡා වුණා ගුරුවරයෙකු ඇසුරු කරන්නේ කොහොමද කියන එක. එතෙන්දි කර්ම වැදගත් කරන ගාක් සම්බන්ධ අපිට මට අහන්න මට දැනන අනිත් අය කියේත මට දැනන. එතකොට එකක් තමයි කියපේ කිය දැනග අවබෝධ කරගන්න තියෙන දේ අප තුලම තියෙනවා. අප තුලම තියෙනවා. මේ හොයාන ගියාත මොකද තැන් තැන් වල අප තුලම තියෙනවා. ඒක අප අපි අහලා තියෙන දේවල් නේ අප ළඟටම අපි එන්න ඕන. අපම අපි ගැනම හාරලා අවශ්‍යලා බලන්න ඕන ඇති මොනවද තියෙන්නේ. එතකොට කාටක් තියෙන එක එක වර්ගයේ සිටිවිලි වර්ග හැරුණු කොට හිතාගෙන ඉන්න ක්‍රමය හැරුණු කොට අපි ටික දේවල් හිතනවා. මම ගහගෙන ඉන්නකොට ඔයත් ගලගෙන හිටිනවා. මම දාලක් ගැන හිතුවා ඔකට කුරුල්ලෙක් ගැන හිතුවා. මම මේ දාල උදාහරණය. ඒ පස්සේ විවිධත්වය කියන එක අයින් කරගෙන ගියාම ඉතුරු වෙන දෙක තමයි නාම රූප. ඒ නාම රූප නාම රූප ත්‍රානේ නාම රූප පහ විඥාන. එතකොට විඥාන කවදාවත් රූප වේදනා සංඥා සංකාර වලින් පිට තලපතියන් වෙන්න විදිහක්. එතකොට විඥානේ බහැර කරන්න බැහැ දැනට. එතකොට ආකාසානං චාතනේ අකිඤ්චඤ්ඤති විඥානං චාතනේ නිය සංඥානාසං කියන පාඨ. ඒ ආධ්‍යාත්මික ප්‍රබුද්ධ භාවයන් අධ්‍යක්ීන් රාශිය ළඟේ අන්තිමකට ගියත් එතන විඥානයේ පසුබිමේ තියෙනවා. ඒක විඥානේ බහැර කරන්න බැහැ. එතකොට නාම රූප සහ විඥාන ක්‍රියාවලිය මේ ටික හේතුඵල රාශියක් හෙඩිට තේරුම් ගන්න. හේතුඵල කියන්නේ මේක පවතිනම උපාද සහ වය හැටියට දකින්න. දපිතියෙන් මේ ප්‍රතිපලයක් එනවා නැ හේතුවක් වෙනවා හේතු ඵලයක් වෙනවා ඵල හේතුවක් වෙනින් මේ ඇතුළත ක්‍රියාදාමයේ සිද්ධ වෙනවා නාම රූප පරිසා විඥානයි එතකොට මේ කාටත් පොදු මේ ධර්මතාවය අර අනුසය හත කියලා හතක් තියෙන අපි ඉගෙන ගත්ත නැඹුරු වීම හත. අපි අපේ ළඟ තියෙනවා ඒ මේ පසුගිය සතියේ විකුණානන්ද හිදේශනේ ඇහුවානම් භගවා කියන එක ගැන උන්වහන්සේ ගෞරවනීය කල්යාණ මිත්‍රයන් වහන්සේ කිව්වා මේ භගවා කියන එකේ තේරුමක් ඇටට බුදුරජාණන් වහන්සේ පමණයි මේ වාසනා සහිතව කෙලස් නැති කියලා. වාසනා කියල කියන්නේ පුරුදු කියන්නේ. වාසනා කියල කියන්නේ පුරුදු කියලා. අර කෙලබාසා හේත දිවෙන්නේ තියෙනවා ඔය චතුරාරක්ෂා කියලා. ඒ චතුරාරක්ෂා කියන කොට සාම්ප්‍රදායික ක්‍රමයක් තියෙනවා. ඒකේ මුල්ම ගාථාව කියනකොට බුදුහාන් බුද්ධානුස්සතිය තියෙන සවාසනේ කිලේසේසෝ ඒකෝ සබ්බේ නිගහති. සවාසනේ කිලේස කියන්නේ ඒ පුරුදු සැපෙත් කෙලස් කියන්නේ. අනේ ඒ පුරු දහනුසේ කියන එකට අද කියන අද අපි තේරුම් දෙන්නේ අපි දන්නවා අනුසේ කියන්නේ මොනවද කියලා. ඇල්ම ලැබිකම නැනියාව පුරුදු කියන අදහස දෙන්න මනසේ තියෙන පුරුදු නිසා එකට දැඹුවක් තියෙනවා. අනුසේ හත මොනවද කියලා අපි දන්නවා. කාමරාග, අධිගේ, දික්ඛි. දික්ඛි කියලා කියන්නේ ටිකේ අපි අනුමාන වලින් ගත්ත මතවාද අදහස් වල එල්බගෙන ඉන්න එක අනිත් ඒවා අපි දන්නවා. ඊට පස්සේ විචිච්ඡා මාන භවන්නුස්ස අවිද්‍යාව කියලා තියෙනවා ටික. ඒ හතක් තියෙන අනුසය හතක්. ඔය අනුසය හත අනුව දැන් අපි කියන්න ඕනේ තොන් නාම රූප සහ විඥාන පොදු බවක් තියෙනවා. ඒ පොදු ගුලිය කාට වැටෙන්නේ ඔය පුරුදු හේතු කරගෙනයි. ඒකයි මේ කතා කරන එකම සමහරට කාමරාගානුස්සය පළපදියම් වෙලා තියෙනවා. තව කෙනෙකුට භවරාගානුස්සය මහානුස්සය වෙන්න පුළුවන්. පටිගානුස්සය වෙන්න පුළුවන්. අපි දන්නේ මොකද තියෙන කියලා තමම්ම හොයාපත් ගන්න වෙනවා. එතකොට මේ අනුස්සය කියන ටිකේ ඒ නැමිනාව ඒ පුරුද්ද යටිහිතෙන් මතුවෙන හින්දා තවාලක් හැටියට තියෙන හින්දා ඒක තමයි දැන් මේක තියෙන පාත්‍ය නැතරී අර ඉන්ද්‍රිය කියන ඒවා පාවිච්චි කරන්න පටන් ගත්තම ඉන්ද්‍රියත් එක්කමනි ධාති කියන ලැබෙන්නේ දැන් අපිට ධාති ලැබිලා තියෙනවා ඇතසකෙල්ලකෙච්ච ඇතිලි හමමස් එක්ක මැසින් එකක් ලැබුණා. ඒ මැසින් එකේ තියෙන හයක් එතකොට. මොළයත් එක්ක එකතුල මනුත් එක්ක එකතුල හයක් තියෙන ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ පළපුරුදු වචන දාන්න. මම මේ අපි සාකච්ඡාවේදී චිත්තචිදී කියන්නට පදනමක් හදන්න. ඒ අර අනුසය හත ඉහි යටින් තියෙනවා. ඉන්ද්‍රිය භාවිතේ ඉන්ද්‍රිය හයක් සලායතනයන් භාවිතා කරන්ට ගිහාම අපි අර ඒවා අර අනුසයත් එක්ක මිත්ත වෙල එන නිසා මේ පුරුද්දට අනුව ආස්තව කියනවා ආයේ දෙන්න පටන් ගන්න. හරියට දැන් පපංචේ කියන වචනේ අපි දන්නවානේ කතන්දරයක් හදා ගන්න ඇති ඊට පස්සේ හදිසියේ ගිනි කූරක් තියෙනවා බෙහෙත් ඒකේ අරගේ ගිනි පෙනෙල් මොකද ඒ ගිනි පෙට්ටිය ඇතුළුවම කපාටපත් වෙනවා නැත්නම් ලයිටරයක් ඒකේ තියෙනවා ඒ ජල ඊට පස්සේ ගෑස් තියෙන ඇතුලේ ඒක චෙක් කරාම කපාටපත් වෙනවා ජී අර අනුසය අනුව ඉන්ද්‍රිය අනුසය තරාතිරම් අනුව ඉන්ද්‍රිය භාවිතා කරහම මේ නාම රූප සහ විඥාන මැසින් එක විසින් කියන සප්තපෝධියේ විසින් පුත්තල භාවයේ විසින් සාමාසව භවස්සව විස්සාසව අවිජ්ජාසව කියන ඒවා එක එක තරාතිරම් වලින් අර අනුසයට අනු ගලන්න පටන් ගන්නවා. ඒක තමයි වෙන්නේ. මේ සත්‍යර මාතර වන්දනීය පූජනීය මහෞත්මයන් දේශනේ කරුම් කන්දේ උන්වහන්සේලාගේ උන්වහන්සේ සබ්බාසෝ සූත්‍රයේ දේශනා කරා. එතකොට ඒ ඉන්ද්‍රිය විඳනේට කිචු වෙන ගතියක් තියෙනවා නම් එයාට වැඩිපුරම අර ඉන්ද්‍රිය හය පහම පාවිච්චි කරනකොට කාමාසව කියන කායේ ඇතුළට හිඳින් සිලේ කාන්ද වෙලා අවසවාන තෙක් කරනවා. ආරම්භය ඇතෙච්ච. එහෙම නැත්නම් මම විශේෂ පුජ්‍යලෙක් හැටියට හෝ මම පවතින්න ඕන කියලා සිද්ධී තියෙලක් තියෙනවා. ඒ කියන්නේ එහෙම එකක් ඒකත් එක්ක යනවා නේද? එහෙම නැත්නම් මං අහපු කියපු කතා කරපු කියවපු සහ මං හිතින් තර්ක කර පිළිගත්ත බුද්ධ ධර්ම හරිය අනිත් දාර්ශනික මත හරි විද්‍යාවෙන් ආපු දේවල් හරි කවුරු හරි කියපු දෙයක් හරි කවුරුන් හෝ පුකරපු දෙයක් හරි ඔළුවේ මගේ පළපදයන් කරලා තියෙනවා නම් ඒ අනුව මං මගේ මතයක් අරගෙන ඒකේ ඉස්සත් කැලින්ද පටන් ගන්න හැබැයි පිටු සක්කාය දිට්ඨියක් තියෙන ගියා. ඒක තමයි දිට්ඨාසය. ඊට පස්සේ මේක තේරුම් යන්න තියෙනවා. ඒ තේරුම් යන්න තිබවම හොඳයි. මේක කරදරයක් කියලා ඒ මුලාමින්ද කැමති නම් දුක දකින්න අකමැති නම් අර නාම රූප විඥාන සංස්කාරයේ අවිජ්ජාසකට යන ඔන්න ඔය ටික සාමාන්‍යයෙන් යනවා. ඒ එනකොට දැන් මම කියන එකන පරිස්සම් කරන්ටත් ඕන හින්දා ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් අර සීල් බිඳගෙන යන තේම නැත්තම් විශේෂයෙන් මේ උපාදූප කියන්නේ උපාදූප කියවන්ට අන්තානි වෙන්න අනන්ත කරදර වෙන જાති කතා කරන්න කියක ක්‍රියා කරන්න වගේ ගිහිල්ලා අපි නුරු බිඳගෙන යන මම හිතන්නේ මෙතන ඉන්න අප කවුරුත් නුරු බිඳගෙන යනවා කියලා නමුත් ඒ තත්ත්වයට මනස යනවා පපංච දක් ඔන්න ඒක එහෙමවා ඒක කතා ඊට පස්සේ කිව්ව දැන් අපි ඊට පස්සේ කියපු දේ තමයි මට වැදගත්. ඒ ධර්ම දී ඔයිටින්ද ඔය පසුබිම එහෙම කියලා ඊට පස්සේ අර චන්ති සූත්‍රයේ තියෙන කාරණාවට එන්න කලින් සාකච්ඡා කළා ඒ වන්දිනී ගුරුතුමා අපි මේ වෙනකොට ගුරුවරයෙක් හොයාගන්න හදන. ගුරුවරේ පෙන්තරම් සසන්තප කල්යාණ මිත්‍රෙක් වෙන්න හැදුවට කමන්නේ. හොඳේ දැනට ගුරුවරේ නම් කමන්නේ. নমস্কার වේවා. එහෙම නොවේ නම් කල්යාණ මිත්‍රෙක් වුණ. පිටින්දි හොඳට කියව ඉංග්‍රීසි භාෂාවෙන් ලැබුණ. තිබුණේ වැඩි පුදුන්නේ සම්පූර්ණ. ඒතොර කිමේ ගුරුවරේක් හොයාගන්න එක් හරියට අර වැඩිපුර හිටියේ වැඩි මා හැරෙන් තනසුක්කු වගේ මේ පටිගෙරේ ඔකේෂන්ස් වල වැඩිපුර හිටියේ එතකොට කිව්වා දැන් මේ පිළිබිකේ කියනකොට ශරීරයේ මොකක්ද ශරීරයේ ලොකු මහත් වේලා ඉලන්දාරි වෙලා එනකොට නැත්තම් ඒ වැඩි හිටි බවට පත්වලා හෝමෝන ක්‍රියාකාරීත්වය ප්‍රජනන ක්‍රියාකාරීත්වයත් එක්ක මිශ්‍ර වෙල යනකොට සාමාන්‍යයෙන් මේ පාර්ට් එක කියන්නේ හොයාගන්න. එතකොට ඒ විදිහේ මනුෂ්‍යයනේ ඕන සත්‍යයකට ඒක වෙනවා. ඒ වගේ වැදගත්ම දේ දෙන්න කිව්වේ ඒ වගේ අපි ආධ්‍යාත්මික වර්ධනයේ ඒ පිළිබිඩයකට එනකොට ඒ කියන්නේ අප දැන් ත්‍රිපෙන්ත සීදෙන්ත ලං වෙනකොට සම්මා දිට්ඨිය 90 අපි ගුරු වෙයි කියන්නේ ලෝක කේදරකමක් එනවා. ඒ කේදරකම ඒ වචනේ ඉච්චර හොඳ නෑ නමුත් අවශ්‍යතාවයක් වෙනවා. අර ෆෝන් ලව් වගේ ඉගෙන එකක් වෙන්න පටන් ගන්න. හැබැයි එහෙම වෙන්න පටන් ගත්තාම සමාජ ක්‍රමයක් තියෙන නිසා දැන් අර කවුරුහරි ඉස්සරෝම අර සාමාන්‍ය ජන ජීවිතයේදී භෞතික පරිණාමයේදී සිදුවෙනවා අර falling love වගේ ආධ්‍යාත්මික ප්‍රවර්ධනයේදී ඒක වෙන්න පටන් ගන්නවා. වැටෙන එක පාට කෙනෙකුට ගුරු වෙනකොට කැමති වෙනවා. නමුත් ඊට පස්සේ හොයනවා තත්ත්වයේ තරාතිරෙම යා කොහොමද යගේ සර්ව ඔක්කොම හොයනවා. ඊට පස්සේ එකින් ගන්නේ නමුත් මුල්ම ඒ කොමිට්මන්ට් එක ආවේ නැහැ ඒක. ඒ ගුරුවරයා කරේ. දැන් ඊට පස්සේ කියුණා ඊළඟට දැන් තමන්ගේ පෞල් ජීවිත තියෙනවා. කවුරුත් වගේ එතන හිටපු කොහොම පෞල් ජීවිත තියෙන දරුවෝ දෙකේ විදිහට ඉස්සක් හිටියේ. ඒ ඇත්තන් තකින කොට කිව්වා දැන් පවුලක් හදාගත්තාම ඒකට කොමිට්මන්ට් එකක් තියනවා වගේ. ගුරුවරයෙක් හොයාගත්තාම තමන්ගේ තියෙන කොන කොමිට්මන්ට් එක. කැපවීමක් තියෙනවා. අපට කැපවීමක් තියෙන්න ඕනේ ගුරුවරයා කියන්නේ ආලා කතා කරනවා. ඉතින් සද්ගුරුවේ කමලින් ඉන්නවා නම් ඒ ගුරුවරයා කියන දේ අනුම යන්ත. හොයාගත්ත එකකන එකක තාලේ ගුරුවරුන්ට කැමති වෙන්නේ. ඒ ගුරුවරයා අනිත්‍යගේ ගුරුවරයා බවට පත් කරන් උත්සාහවත් වෙන්න ඕන නැහැ. මම මේ සාකච්ඡා සිදුවෙච්ච දෙකකින් කියන්නේ. එතකොට තමන්ගේ පවුල තමන් කැපකිරීමක් තියෙනවා. ඒ වුණාට අනිත්‍යගේ දරුවන්ට ඉෂා කරන්නේ අනිත් අය එක්ක කතා නොකරින්නේ ඒකටවත් කතා කරන අයත්ගේ දරුවන්ට ටැග් දෙනවා නම් ටැග් දෙනවා පාටියක් කියනවා පාටියට ග්‍රැජුවේෂන් එකක් තියෙනවා නේද ඒකටත් යනවා නමුත් තමන්ගේ ඒ කුටුම්බයට ඒ පවුලට තියෙන ඒ හැපකැපවීම අයින් කරන්නේ නැහැ ඒ වගේ තමන් තෝරාගත්ත ගුරුවරයා ඒ මාර්ගය අනුව උන්වහන්සේ හෝ එතුමා හෝ එතුමී ඒ කියන දේ අනුගමනය කරමින් ඉදිරියට යනවා. අනිත් ඒවා ඒ සඳහා උපකාරක දේවල් හැටියට පාවිච්චි කරනවා. ඒ ටික එහෙම කතා කරලා ඔය පසුබිම කියලා එක මගේ සැකටි හිතර වැඩි දෙයක් ඒ කොමිට්මන්ට් කියන වචනේ. අර ෆෝන් ඉන් ලව් ඊට පස්සේ කොමිට්මන්ට් ඊට පස්සේ කුටුම්බ කියන වචන. පෞලේජිකී කියන. ඊට පස්සේ අපෙන් හිත බඳගත්ත ඒ කතාවේදී දසාකච්ඡාවේදී චන්කී සූත්‍රය බුදුහාමුදුරෝ ඒ කියපුපත් අරර ශ්‍රද්ධානුරක්කන ඒ කොටසට සත්‍යානුරක්කන සිසුබ සත්‍යානුබෝධ සත්‍යානුපත්ති කියන අපි දන්නවා ඒ චන්කී සූත්‍රයේ කොහොමද අපි අපි කියවලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා ඒ චන්කී සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක තමයි ඔබට ගුරුවේ කොහේරි කවුරුහරි කෙනෙක් කතා කරන හැම මෙහෙම දෙයක් කියනවා ඒකට අපි හිතින් බලමු එයාලන්ට ලෝභ දෝෂ මොනවද අනිත් අය මොනවගේ යවන කතා අරුද ලෝභ දෝෂ මොනවට අනුව සත්‍යාවේ ධර්මයට අනුව කියන්නේ නැද්ද කියලා තමන්ට තීරණය කරන්න පුළුවන් ඒ කිනේ කරන්න පුළුවන් වුණහම එයාට හිතෙනවා හැබැයි ඔක්කොම එකම දෙයකට ඇලුම් කරන්න වෙන්න පුළුවන් කවුරුන් හෝ හොයාගත්ත ගුරුවරයාට ඒ ගුරුවරයාගෙන ඒක දුන්නහන්සේ දේශනා කරන්නේ ඒ අර ලෝභ දෝෂ මොහ අඩුයි ඒ ලෝභ දෝෂ මොහ අනුව ගිහිල්ලා කරන කතා අනුව ගිහිල්ලා කෙනෙකුට මගේ කියාව යවනවත් අඩුයි ඒ නිසා උත්තරන්නේ ඒ ඇත්තගෙන සද්ධාව පිහිටවා ගන්න. ඒ කියන්නේ මෙයානම් මේ මාගේ ඩිංගක් අහගෙන ඉඳලා තියෙන කෙනෙක්. මේ සම්මන් වැඩිපුර හම් කන් දෙමු කියලා එතුමාට හෝ එතුමියට ගුරුතුමාට ගුරුතුමියට ඒ තෝරාගත් ඒ භික්ෂු හෝ භික්ෂු නොවන හෝ කවුරු හෝ ඒකට හම් කන් දෙන විදිහටයි ඒ ශ්‍රද්ධාව ඇති කරගන්නේ. ඒ ශ්‍රද්ධාව කියන එක ඇති වුණාම උපසංකමනයක් ඇති වෙනවා. උපසංකමනයක් කරන්න බැහැනේ දැන් හැමදෙන් මගේ ගුරුවරයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ නම් මගේ ගුරුවරයා ඉන්නේ නෙදර්ලන්තේ නම් මගේ ගුරුවරයා ඉන්නේ ශ්‍රී ලංකාවේ නම් දැන් මම මෙහි ඉඳලා මට ටිකට් ගන්න ටිකට් එකක් අරන් යන්න බෑ. නමුත් තාක්ෂණයේ විසින් මට හොයලා දීලා තියෙනවා කොහොමද ලං වෙන්නේ කියලා. එහෙනම් කන්දින් වශයෙන් පුළුවන් වෙලාවට කතා බහ කිරීම වශයෙන් තාක්ෂණයත් කියනවා එහෙම කතා කරනවා. එතකොට ඊට පස්සේ උපසංකමන්තෝ පරිපාසිත. ඒ ළඟ ළඟ වෙලා මං කරන්නේ ඊට පස්සේ ආව ඇසුරු කරනවා. එයාගෙන් චාර්ජ් වෙන්න බල. මගේ බැටරියට චාර්ජ් කරගන්න. ඒක මං දැන් විශ්වාස කරලා තියෙන හැබැයි එතකොට තව ධර්ම කාරණා පිට මතක් වෙන්න ඕන ප්‍රඥාවෙන් ඒක හර මේ කෙනෙකු කොහොමද අපි තෝරගන්නේ කියන එක ඔක්කොම අර දැන් තෝරගෙන ඉවරයි අපි ධර්මානුකූලව. ඒ අනුව මේ කතා කරා. ඊට පස්සේ ප්‍රශ්න අහලා තමන්ට තියෙන ගැටුම් කියලා ඒ ගැටුම් විසඳුම් තියෙනවා කතා කරලා ඒවා අහන්න ලංකුවෙන්ට වැඩිපුර අවධානයෙන් ඉන්නවා යා කියන දේ දැනගන්න. ඒ එතකොට කියන ධර්ම එයා ධර්ම කතා කරනවා ධර්ම කාරණා කියනවා තේරුම් ගන්නවා තේරුම් අරගෙන ඒවා මතක තියා ගන්නවා සූත්‍ර ධර්මට අනුරූපව බලා ගන්නවා ලෝභ දෝෂ මොහ අඩුවෙන් දැන් කතා කරන්නේ. ඒ වගේම අර නාම රූප සහ විඥාන වල හේතු පටිච්ච භව හේතු පටිච්ච භව ඒක සමුදේ සාත්‍යංගම තියෙන බව ඒවා තේරුම් ගන්නට කතා කරන්නේ. ඒ මූලික ස්වરૂපය අනුස්සය අනුව වැඩි වෙලා ඊට පස්සේ ආශ්‍රව ගලන්ට යනවා ඉන්ද්‍රිය සම්මරිහි මගේ අනුන් අර ඉන්ද්‍රිය හය පාවිච්චි කරනකොට ඒවා ගැන කතා කරන කතා නිසා ඒ අනුව මේකට කොහොමද අර ඉන්ද්‍රිය ටික පරිපාලනයකට අහු කරගන්නේ සාමකාමී පරිපාලනයකට මගේ සතිය විසින් කියන එක තේරුම් ගන්න. එහෙම කතා කරාම එයා ඒ ධර්මයේ යලි යලි කතා කරන අත්තංක පරිච්ඡේදය කියනවා සුත්ත ධම්මං ධාරේති අහන ධර්මයේ මතයේ තියා ගන්නවා මතක් කරන ධර්මයේ යලි යලි අර්ථ සලකා බලනවා. මේකද නේද අනුශේ කියන්නේ මේකද නේද ආශ්‍රය කියන්නේ මේක නේද වෙන්නේ මෙහෙම නේද ඉන්ද්‍රිය සංවරේ නැතුණාම ආශ්‍රව ගලන්නේ එහෙම නේද පපන් ඇති කරගන්නේ ඒකෙන් නේද මං දුක් වැඩි කරගන්නේ කියන්නේ ඒක මට දැන් අර අපි දැන් කතා කරපු ධර්ම කාරණා මතක් වෙනකොට ඒ කාරණා අනු මතම තේරෙනවා අහා මේක නේද වෙන්නේ කියලා. දැන් ගුරුතුම ඇසුරු කරාට මොකද දැන් ගුරුතුම හරිය තමන්ගේ අර iPhone එකේ charger එකක් විතරයි යන්නේ. මම දැනගන්න ඒක මම දැන් charge up ඇසෙන්නේ නැහැ මම charge කරනවා. නමුත් වැඩ කරන්නේ මගේ. එතකොට ඊට පස්සේ තමන්ට ඒ අර්ථය කල්පනා කරලා බලනකොට නැත්නම් ප්‍රතිවික්ෂාවේදී භාවනාවේදී අර ධර්ම වල අත්තං ඒ ධම්මා කියන අත්තං උපපරිච්ඡතෝ ධම්මා නිජානං කමං තමන්ට වැටෙනවා. හරි මේක නේද තමන්ටම වැටෙනවා. එතකොට ඒ වැටෙනකොට තමන්ට ලොකු කැමැත්තක් ඇති වෙන මොකද තමන්ට තේරෙනවා මේ දැන් ඉදාට වඩා දුක ආවේ මට. ඉදා මම මෝහ බහුලයි, දෝෂ බහුලයි, රාග බහුලයි, අද මන් රාග බහුල නැහැ කියලා තමයි තේරෙන්නේ. එතකොට එහෙම වුණාම ඡන්ද ජාතු උත්සාහති. එතකොට එයා උත්සාහ ගන්නවා. එතකොට ඒ උත්සාහය ගත්තාම එයා ඊට පස්සේ උත්සාහය අනුව ආයේ කල්පනා කරනවා. සසඳනවා. එහෙම ඒ කාලේ මේක ලෝභ දෝෂ මත තිබුණා. දැන් ලෝභ දෝෂ අඩුයි. මට මෝහ අඩුයි. මං ඉන්ද්‍රිය පරිපාලනයට අහු කරගෙන ඉන්නේ. මට සති සම්බුද්ධංග තියෙනවා. ඒක කැමති අකමැතිකම් ආදී ධම්ම විචේ තියෙනවා. වීතිපස්සද්ධි තියෙනවා කියලා සමාන්ත තේරෙනවා. ඒ ඒ ඒ ඒ තත්ත්වයක උපක්‍රේෂ ඇති කරගන්න හදනවත් නෑ. ඒ චේතන විහාරම සෝත යාත බුදුහාම දේශනා කරන්නේ තුලේ ඉත්තා පදහති පරිතත්ව සමානෝ කායේ කායේන චේව පරම සත්‍යං සච්චිතරෝති. තමන් මේ පරම සත්‍යය තමන්ගේ නාම කයෙන් කියන්නේ නැත්නම් තමන්ට අර පස්ස වේදනා සංඥා චේතනා මානසිකාර වලට ඒ කියන ලෙව කාල බලන්න පුළුවන් දිව ගාලා බලන්න. තමන්ට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් අත්දකින්න පඤ්ඤාචන අසීච්ඡ පාස ප්‍රඥා විඤ්ඤාණෝකී තුනේ පැහැදිලිවම නාම රූප සහ විඤ්ඤාණේ නාම රූප පරිච්ඡේද ඥාන කියන්නේ ඊට පස්සේ ඒ කර්තේ කිහිලා රූප ඒවය කො දැකදක ඒක දකින්න පුළුවන් ප්‍රඥාවෙන් එතකොට උදාහරණයක් මෙන්න මෙහෙම තමයි සත්‍යානුභූතිය වෙන්නේ මෙන්න මේකයි අර්ථකර්තුර් ඒ අද ගුරු තුමේ කොයා ගන්න එක සහ කොමිට්මන්ට් එකක් ඇතු වෙ ගියා කාර්යභාරය තමයි ඒකි මං හිතුවා ඒක ඒ විලාවේ මගේ තියෙන අනවශ්‍ය සිතුවිල්ල දාලා මං ඒකත් එක්ක යනවට වඩා හිතුවා මම මේක සාකච්ඡා කරලා බෙදා හදා ගන්න කියලා කාර්යාන්විතයන් ඒක මං හිතන්නේ ඒක වැරදි චේතනාවක් නෙවෙයි වෙන්න ඇති මාතිකාම සතුටුයි නැත්තම් ගින් ධර්ම කාර්යෙන්නේ කල්‍යාණ මිත්‍යාන් වහන්සේ සම්මා සම්බුදු සාමයේ විතරාගිතයන් වහන්සේ අසුරිමත් මහන්සිට නමස්කාර ගියා මේ ධර්ම සාකච්ඡා මහන්සිට පූජාවක් කියලා සම්බුදු සාමයේ බණ කියන්න අපට තියෙනවා සත් ගොහන් තින් සත්‍යතුමනි මම හිතනවා සත්‍යතුමාට ඒ මෑතක දීලා වපු අධ්‍යක්ෂකමත් අපිත් එක්ක බෙදා හදාගත්ත එක අපි තමත් නමේ කියනුයි මම හිතනවා අපි කවුරුත් කාසත් කියන ප්‍රශ්නයක් තමයි අපි දන්න බුදුරජාණන් වහන්සේ තමයි උතුම්ම කල්යාණ මිත්‍රයා උතුම්ම ගුරුවරයා අපිට ධර්මයේ දීලා තියෙනවා නමුත් මේ ඒ ධර්මය අපිට දැන් විසඳා ගන්න එහෙමත් නැත්නම් අපිට අර්ථ තේරුම් ගන්න උපකාර වෙන්නේ වර්තමානයේ අපි ඇසුරු කරන කල්යාණ මිත්‍රයෝ කියලා. ඉතින් අපිට විදේශගත වුණාමත් ඒ වගේම අපිට ඒ ගුරුවරුන් තෝරා ගැනීම යම්කිසි විදිහක ආකූලතාවයක් ව්‍යාකූලතාවයක් තියෙන බව මට පෞද්ගලිකව හැඟියනවා. ඉතින් මම හිතනවා ආයතනයටත් එවැනි අත්දැකීමක් ඇති කියලා. කොහොම නමුත් අපි විශේෂයෙන්ම අපි සතර සතිපට්ඨානය වගේ දේවල් කතා කරලා තියෙනවා බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා වලින් කළ යුත්තේ කොමක්ද කියන එක කියලා තියෙනවා. ඉතින් මම පෞද්ගලිකව නම් හිතන්නේ අපිට හම් වෙන කල්යාණ මිත්‍රයින් අපිව අපේ කෙලෙස් ධර්ම අඩු කරගන්න අපිව මේ මාර්ගයේ තවදුරටත් මේ මාර්ගයට යොමු කරවීමට උනන්දු කරන සෑම කෙනෙක්ම කල්යාණ මිත්‍රයෙක් වෙන බවයි. ඒ හැම අවවාදයක් උපකාරයක්ම ලබාගෙන නිතරම තමන්ගේ මේ බඹයක් පමණ වූ මනස සහිත සංඥා සහිත කයක් තුලින්ම මේ සියල්ල අපිම තමන් දිහාම බලාගෙන කැඩපතක් ධර්මයේ කැඩපතක් කරගෙන තමන්ම හැදෙන හැටි දැනගන්න එක තමයි කියලා මූලික වශයෙන් අපි හැමෝම කරන්න මාසි ගන්නෙ. ඉතින් මම කැමති කල්යාණ මිත්‍රින්ගෙන් අදහස් දැනගන්න විශේෂයෙන් සත්‍යයට මානුෂ්‍ය ධර්ම සම්බන්ධයෙන් අපිට තවානක් උපමා කළා යම් යම් දහම් කොටස් ටිකක් කියලා දුන්නා. හොඳටම තේරෙනවා කොහොමද මේ අනුසය තවානේ එක එක දේවල් පැලවෙන්නේ කියන එක අපි තම තමන් ගැනම හිතනකොට මම ගැනම හිතනකොට තේරෙනවා. ඉතින් ඒකත් මතක් කරමින් මම කැමති සල්යන් මිත්‍රන්ට යොමු වෙලා අදහස් දැනගන්න අපි අද සාකච්ඡා කරපු මූලික කරුණු පිළිබඳවත් ඒ වගේම සත්‍යත්වම සඳහන් කළා. අපි විරාග සංඥා නිරෝධ සංඥා කියන කොටසටත් අද සාකච්ඡාවේදී සාකච්ඡා කරමු කියලා. හොඳයි මම ගෞරවයෙන් ආරාධනා කරන ආරි මහත්මයාට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලුවන් සර්ම. සමාවන්න මාහි වෙන ඒ නිරෝධ විරාග සංඥාට කතා කරමු කියලා අපි පසුවට දාමු කියලා අද නොවේ වෙන දවසට. සමාවෙන්න මම ගලදීට ගත්තේ. මොකද එහෙන් ආරි මහත්මයා ඔබතුමාට යමු එන්න. අද ප්‍රතිතුමා කියනවා මාත්‍රිකාව ඇත්තෙන්ම අපි සාමාන්‍යයෙන් අර පුරුදු විදියටම සූත්‍ර දේශනාවල ගැටෙලා ඉන්නේ නැතුව මේ වගේ පොදු සාකච්ඡාවකට ඉඳලා යමන එකක් මම හිතනවා හොඳයි. මොකද ඒක අපි නිතරම එකම දේවල් ගැන කතා කරනකොට මේ වගේ පොදු මාත්‍රිකාවක් කතා කිරීමත් ප්‍රයව දෙකක්. මොකද මේ ඇත්තටම ගුරුවරයෙක් සොයා ගැනීම පිළිබඳව අපේ තුල මම අපි කවුරු තුල තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ගුරුවරයා කවුද, ගුරුවරයා මොනවගේ කෙනෙක්ද වගේ සොයසා අපි අපේ කාලේ කොතරම් දුරට අපි ගත කරනවද මේ සතුන් මේ ගැන කතා කරනකොට මතක් වුණ සුත්‍රතන කාලාම සූත්‍රයේ පදිනවාසේ දේශනා කරලා තියෙනවා ගුරුවරයා කීපමණින්ම ඉතිහාස පිළිගන්න එක සමාතුලින්ම හැමදේම දකින්න කියලා. ඒ වුණත් අපි මේ අධ්‍යාත්ම ගමන යනකොට අපිට අත් වශයෙන්ම ගුරුවරයෙක් අවශ්‍යයි. මොකද අපි මේ ගමන යන්නේ අපි නොදන්නා ගමනක් මේ යන්නේ. ඒකකට අපිට පාර කියලා දෙන්න අපිට මඟ පෙන්වන්න අපිට ඒක එක තැන්වලදී ඒ කියන්නේ සලකුණු මාර්ග සලකුණු අපි යන දිශාව වර්ධින අපි නැවත මේ දිශාවට හරවා ගැනීම සඳහා ගුරුවරයෙක් අවශ්‍යයි. අත්වශයෙන්ම සත්‍යම මේ විදිහට අපිට මේ ගුරුවරයා කවුද, ගුරුවරයා සමුගේ ගුරුවරයා කවුද කියලා සොයාගන්න ලැබෙන්නේ ගුරුවරයා තුල තියෙන, ඒ කියන්නේ අතු පිටින් තියෙන දේවල් ගුරුවරයා කතා කරන විලාසය හරි, ගුරුවරයාගේ පොත්පත් වලින් හරි, ගුරුවරයා මොන වගේ තරම් ප්‍රසිද්ධ කෙනෙක්ද, ගුරුවරයා සමාජයේ කොයිතරම් දුර පිළිගන්න ඉන්නවද, දැන් විද්‍යුත් තාක්ෂණය කියන මේ කාලේ අපේ ගුරුවරුන්ගේ YouTube එකෙන් බලන සෑහෙන දේවල් තියෙන ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් අපි ඒ මාර්ගයෙන් ඒ පවතින තොරතුරු වලින් එක ප්‍රසිද්ධයෙන් ඒ ගුරුවරයා කොයිතරම් දුර සමාජය තුළ පිළිගන්න ඉන්නවද, ඒ තුලින් අපි ගුරුවරයා තෝරා ගන්නවද, එහෙම නැත්නම් ඒ ගුරුවරයා කියන දෙයින් තමා තුළ ඇතිවන වෙනස තුලින් තමයි ගුරුවරයා තෝරා ගැනීම තියෙන එක තමයි සත්‍යතුමා අපිට පැහැදිලි කර දුන්නේ. ඉතින් අපි මේ ආස්තව ධර්ම මේ ටිකෙන් ටික අදී වෙනවා. අපි තුල තියෙන මානුෂ්‍ය දැන් තපයතුම කමතු ආංශය හතක් තියෙනවා. මේවා අපේ සතර පුරුදු නිසා අප තුළ අනුශය වශයෙන් පවතින දේවල්. ඉතින් සාමාන්‍ය ජීවිතයේදී ඒ පුරුදු වලින් තමයි අපි ඒකේවට ප්‍රතික්‍රියා කරන්නේ. ඉතින් මේ ගුරුවරයා සමන් තෝරාගෙන යම්කිසි ගුරුවරයෙක් අපි මේ ගුරුවරු සොයාගෙන ගිහිල්ලා එක එක්කෙනා කියන දේවල් අනුගමනය කරලා අන්තිමට සමුන්තම තේරෙනවා මේ ගුරුවරයා කියන දේවල් කියවලා විතරක් මදි. සමුන් ඒ ගුරුවරයා කියන ඒවා පුරුදු කිරීමෙන් සමන් තුල ඇති වෙන මේ පුරුදු දෙකෙන්ට කියන ලෝක දෝෂ මොහොතේ දේවල් අඩු වෙන බව දැනෙනවා නම් එතනින් තමන්ට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් මේ ගුරුවරයා අනුගමනය කිරීමේ මා තුළ යම්කිසි ධර්මතා ගුණධර්ම වැඩෙනවා නම් ඒ ගුරුවරයා අසුරු කළ යුතුයි කියන කම සත්‍යම පැහැදිලි කර දුන්නේ. ඉතින් මම හිතන ඒක තමයි අපි කළ යුත්තේ. ඉතින් අර අන්තිම එක ප්‍රශ්න තමයි සත්‍යමාගෙන් අපි සාමාන්‍යයෙන් අපි තුළ තියෙන පුරුද්දක් තමයි යම් කිසි ගුරුවරයෙක්ගෙන් යමක් දැනගෙන යම් අපේ තුළ යම් කිසි ගුරුවරයෙකුගේ පැහැදීමක් තියෙනවා අපිට නිතරින්ම අනිත් අයටත් අපේ යහළුවන්ටත් ඒ ගුරුවරයා ගැන තොරතුරු කියලා ඒ ගුරුවරයා තුළ ළඟට එන්න කියලා ඒ ගුරුවරයාගේ ධර්ම අසන්න කියලා කීමේ යම් දෙක යොමු වීමක් තියෙනවා අපේ තුළ තියෙන අපි කාටද නිතර ඊළඟට කියන්නේ කියන වගේ අර මම හිතන්නේ අර ධර්මයේ තියෙන අර හේපත්සිකෝ ගුණේ වගේ කියලා මට හිතෙනවා. සමාජයට දැන් ප්‍රතිමා මේක පැහැදිලි කරනකොට ඉතින් අපි අනිත් අයව මේ ගුරුවරයා කරේ යොමු කිරීමේ යම් කිසි අපි යම් කිසි වරදක් කරනවාද කියන එක මට දැනගන්න කැමතියි. අපි තුල සාමාන්‍ය යොමුන දෙයක් තමයි අපි යම් කිසි ගුරුවරයෙක් ළඟදී ළමක් ඉගෙනගෙන යම් ක්‍රමයක් ඉගෙන අපි අනුගමනය කරලා අපි කැමති නම් තමුන් කැමති නම් ඒක තව තව ආයත කියලා මේ ඒ අය ආරාධනා කරගෙන ඒ අයත් මේ ගුරුවරයා කරේ යොමු කිරීම සාමාන්‍යයෙන් අපේ පුරුද්දක් වශයෙන් තියෙනවා. තවත් දෙයක් තමයි මම දකින්නේ අපේ සාමාන්‍යයෙන් අපේ පරිසරයේ තියෙන දෙයක් යම් කිසි ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා සමහර ගිහිල්ලා ඒ අනුගමනය කරාම සම්පූර්ණයෙන් ඒ අනුගමනය කරන ක්‍රමය තුළ කොටු වෙනවා. කොටු වෙලා අනිත් අය සමුදින ආශ්‍රය පවා නැති යන ගතියක් මම දකිනවා. ඉතින් අපි ඒවා නැති කරගන්නේ කොහොමද කියන එක මේ සාකච්ඡාව තුළින් මම හිතන්නේ කතා කරන්න පුළුවන්. මම හිතනවා මට වැඩිපුර කතා කළා. මම අනිත් අයටත් අවස්ථාව දෙන්නේ. මම සමගන්න තේරුම් ගන්නයි. තෙරුවන් සරණයි ආරි මහත්මයා. මම හිතනවා හොඳ කනුවට අපි ඉදිරිපත් කළේ ආරි මහත්මයා කියපු දේ අපි සත්‍යතුමා යමුත් අදහස් වින්නස්සමු. මේක නැත්නම් උත්තරයක් ගන්නවටත් වඩා අදහස් වෙලා හදා ගැනීම කරන්නේ. එතෙන්දී මම අහලා තියෙන දෙයක් තමයි අපි පැනතන බලවල් හරණ එකෙන් කවදාවත් අපිට වතුර හම්බෙන්නේ නැහැ කියලා. කියන්නේ වින්දකින් වතුර ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක් අඩි 10ක් කරලා අඩි 20ක් කරලා එතන වතුර නැහැ තවත් තැනකට ගිහිල්ලා වතුර හරලා ওই විදිහට හැම තැනම පොඩි බලවල් පොඩි පොඩි බලවල් හරන නමුත් එතනින් වතුරමත් වෙන්නේ නැහැ. මොකද මේ හරන වලේ ගැඹුරට නොයන නිසා කියලා. ඉතින් ඒ වගේව එහෙනකොටත් ඇත්තටම නැවතවරක් හිතනවා අපි ඇත්තටම කොයි විදිහටද ගුරුවරයෙක් තෝරගන්න. අපි දැන් එක ගුරුවරයෙක් ගාව ගුරුවරයෙක්ගෙන් යම් කිසි ක්‍රමයක් එහෙමත් නැත්නම් භාවනා ක්‍රමයක් හරි නැත්නම් ක්‍රමයක් ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපිට තවත් ගුරුවරයෙක් කල් කරගෙන යනවා. ඊට පස්සේ නැවතවරක් අපිට වෙනත් ගුරුවරයෙක් හොඳයි කියලා හිතනවා. අපි වෙනත් මාධ්‍යයක් හරහා වෙනත් මිත්‍රයෙක්ගේ සම්බන්ධ වෙලා තිබ්බහම අහවල් ගුරුවරයා හොඳයි කියලා ඊට පස්සේ අපි තන්ත යනවා. ඒ වගේ ප්‍රවණතාවයකුත් තියෙනවා. ඒකත් ඇත්තටම ධර්මයේ සොයා ගැනීමටම තියෙන කැමැත්ත නිසා වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් බාධාවක් වෙනවද? ඒක කොයි විදිහටද අපි වළක්ව ගන්න පුළුවන් කියන්නේ ඇත්තටම ඔතන මූලික ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. නිවරදිවම සමාජ ගුරුවරයෙක් ප්‍රාධාන්‍ය කොහොමද කියන ප්‍රශ්නේ තමයි මට තේරෙන විදිහට තියෙන්නේ. ඉතින් ඒකටත් අපි ඒකත් අපි සාකච්ඡාවට ගමු. මම ගෞරවයෙන් ආරාධනා කරන ડોક્ટર මාදව සම්බන්ධ වෙන්න කියලා ડોક્ટર මාදව. හැමෝටම සම්බන්ධව සරණයි දැන් මහත්තයලත් ඒ වගේම ආරි මහත්තයත් අපි ගොඩක් දේවල් කියලා දුන්නා. කොහොමද ගොඩක් දේවල් කියලා දුන්නා. මම මේ පිළිබඳව මගේ අදහස මේක මේ අපි අර හැමදාම කියනවා වගේ අපි මේක මේ ෆ්‍රී කන්වර්සේෂන් එකක් විදියට තියාගමු. ගන්න පුළුවන් දෙයක් නම් අපි ගමු. මම හරි කැමති මේ කච්චි ගැන දැනගන්න. මේ මම හිතන්නේ මට තියෙන විදියට මේ අපි සංසාර පුරුද්දෙන් අපි සංසාරයේ පුරුදු කරපු දේවල් අනුව අපිට කච්චිය එකතු වෙනවා. අපි කරපු කර්ම විපාක වෙලා අනුව ඒ දේවල් ඒ නඹුරුතා අපි ගාව ඇදෙනවා. හැබැයි මේක දෙවිදියකට හිතන්න පුළුවන්. දෙවිදියකට හිතන්න කියන්නේ දැන් අපි සහකාරී ගැන කතාවක් සහකාරී සොයා ගන්නවා කියන කතාවකට ගියා. මම මේ දෙපැත්තක් පෙන්වන්නේ හදන්නේ මේ පොඩ්ඩක් යූසින් අපි මේ දිහා බලමු. දැන් තමන්ගේ සහකාරය හොයාගෙන යන ගමනේදී අපි කටියට ලැබුරු වෙනවා. හැබැයි අපි එක දෙයක් හොඳට දකිනවා. අපේ රූපයන්ට වේදනාවන්ට අපේ සංඥාවන්ට අපි දෙන තරම්ම අගයක් ඒ පාර්ශ්වගෙනුත් අපිට ලැබෙනවා නම් ඒ දීගේ වැඩි කල් තියෙන්නේ නැහැ. අපිට හොඳ උදාහරණ තමයි ඔය මලුනිලියෝ ප්‍රසිද්ධ කට්ටිය. මොකද එකම දේවල් තමයි අගය කරන්නේ කට්ටිය. මට තේරෙන්නේ මේක අපි සාකච්ඡා කරමු. මේ මට හිතෙන්නේ යම් බන්ධනයක් දිගට තියාගෙන ඉන්න නම් මේ මම කියන්නේ මේ අධ්‍යාත්මික බන්ධන නෙවෙයි, මේ අපේ ලෞකික බන්ධනවල අපි යම් ප්‍රමාණයක කසාදයක් දිගට පවත්වාගෙන ඉන්න මම දකින දෙයක් තමයි එයාලගේ ප්‍රයොරිටීස් වෙනස් වෙලා තියෙනවා. එකම ප්‍රයොරිටීස් කියනවා නම් දැන් මට තරහ යන දෙයක මගේ රයිට්ස් තරහ යනවා නම් එතනදී කසාදයේ හදාගත්තා වෙන තරමටම මේක දිගට නෑ. එක්කෙනෙක් තරහ යනකොට අනිත් එක්කෙනා නිවන්න හෝ එයාට ඉස්සරේ ඉස්සර අගයක් දීන්නට තරම් එයාගේ සංස්කාර සැකසෙන්නේ නැත්නම් අන්න ඒක යම් ප්‍රමාණයකට වැඩිනවා කියලා මට හිතෙනවා. ඒක අපි සාකච්ඡා කරමු. අනිත් පැත්තෙන් ගත්තොත් ගුරුවරු මාරු කරන කතාවට මට හිතෙන්නේ අපි සාමාන්‍යයෙන් ගුරුවරයෙක් අපි හොයනකොට අපිට නිතරම අපි යන මාර්ගයේ අපිට මෙන්න මේ දේවල් තමයි මට තියෙන ප්‍රශ්නේ. මෙන්න මේ ගුරුවරයා මෙන්න මේ මාර්ගයේ මට ගැළපෙනවා කියන වගේ අපි ඒ උත්තමයන් යන ඒ උත්තමයන් ගමන් කරන මාර්ගයේ අපේ මාර්ගය යම් සමානතාවක් කියන ප්‍රමාණයක් තියෙන්නේ ඇදෙන. හැබැයි ඒක වෙන්නේ නැහැ මේ දැන් ගුරුතුමෝට දැන් අවබෝධයක් නැත්නම් අපේ මාර්ගයේ අපෙන් එන්න මේ අවස්ථාවේ තියෙන කෙලෙස් වෙන්නේ මේ විදිහටයි එන්නේ මේ ගුරුවරේ අන්න එතනත් අපි ගොඩක් අමාරු තත්යක පත් වෙන ගුරුවරයෙකු පවා මේ යම් කෙනෙක් ඉඳාවක් තියෙනවා. ඒක නිසා මංගල වල ප්‍රතිපත්තිය තමයි අවසව දේවල් වලට මම මගේම තියෙන කෙනෙක් තමයි මම අවශ්‍ය ගන්නේ. ඒ කියන්නේ මගේම ඕනම දෙයක් මට වැටෙනකොට මගේ ඇතුලේ තියෙන දේවල් සංගලින්න තමයි මේ දෙකිය ඉකනගන්නේ මේක වලින් මේක හදින් මගේම මම හොඳ සිහියෙන් ඉතුවත් මට හිතා ගන්න පුළුවන් ඔන්න මම කැමුණා මගේ අමු වලට පහරක් ඇත්තුනවා මගේ අමු පිට විශ්ිනුනා ඒ කතාව බොහොම තමන් හොඳට සිහියෙන් මොන සමාජිකාරයෙන් ඉන්නවනම් මේ තමන්ගෙම කුණු තමන් අවශ්‍යතාවා කියන එක ඕනම අවස්ථාවක තමන්ට දැනගන්න පුළුවන් ඒකට ඔබේ මතක තියාගන්න මම දකින්න දෙයක් තමයි මේ හැම දෙයක්ම ගින්දර ගන්න පුතේ ඕනෝ දෙයක් ගින්දර ගත්තොත් ගින්දර වැළවෙන්න මේ පිච්චෙනවා ගින්දර අඩු කරන තත්ත්වෙට හිතෙනවා ගින්දර කියන එක කන්ට්‍රෝල් කරන විදියකට තමන්ගේ සිහියෙන් තමන්ට මේක ගන්න පුළුවන් තරමට ගින්දර තිබුණොත් අපිට ඒකෙන් අන්න ඔයාගෙන අපේ ජීවිතේට ගන්න පුළුවන් හැම දෙයක්ම ඒ වගේ තමයි මොනම දෙයක් වැඩියෙන් යන්නේපා මොනම දෙයක් අඩුවෙන් යන්නේපා අද ජයන්ත මාත්‍ය පොදු උදාහරණයක් දුන්නා හාර යන්නේපා තමන්ට ගන්න පුළුවන් දේ ගන්න එකම ගුරුවරයෙක්ගේ ඒ මාර්ගයේ යම් ප්‍රමාණයකට ගියත් තමන්ගේ අඩු බඩු මොකද ඒ ගුරුවරයා ඉස්සරහට කියන කෙනෙක් නෙමෙයි 100% වාරන්ටි. ඒවාගේ යම් යම් කෙනෙක් වෙන වෙන තැන් වලින් මතු වෙන දේවල් වෙන වෙන දේවල් ඇතිවීම තුලින් වෙන වෙන දේවල් වල සමන්ත්‍රයේ යෙදීම තුලින් ඔයාට මේ ලබා ගන්න පුළුවන් ඒවට එක ගැටෙන්න එපා හැප්පෙන්න එපා ඒ වගේම තමයි ඔයා අර ජයන්තමාත්‍ය මතක් කරලා දුන්නා වගේ හැමතැනම හාරහාර අවුස්සවුස් යනවා නම් මේක කෙලවරක් නැහැ යම් ප්‍රමාණයකට ඔයා මේක කන්ට්‍රෝල් කරගෙන යෑම අවශ්‍යයි මම හිතන්නේ අන්න ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඒ වගේම ආරි මහත්තයා මතක් කරලා දුන්නා අපිට හැම වෙලේම අපි ගුරුවරයෙක් දැක්කම අපි අපේ කල්යාණ මිත්‍රයන්ට මෙන්න මෙයාගේ බණ අහන්න ඒ වගේ දේවල් අපි කියනවා. මෙතෙන්දී මම දකින විදිය තමයි අපේ සතාගතයන් වහන්සේ අපේ මේ තුන් ලෝකෙම පහළ වෙලා හිටපු ප්‍රඥාවන්තයත් ඉස්සෙල්ලම කරේ තමන්ගේ ඥාති මිත්‍රාගෙන් දෙයක තියෙන නිවේයි. අන්න එතනින්ම අපි තේරුම් ගන්න ඕන අපි කල්යාණ මිත්‍රයන් වශයෙන් කළ යුත්තේ පිටින් තියෙන නිලුම් මල් වටහාගෙන මේ ධර්මය මෙතන මෙයාට කීම තුලින් මෙන්න මේක අහන්න කීම තුලින් ඒ සංස්කාර කොහොමද රියැක්ට් කරන්නේ ඒ සංස්කාර අපිට හිතමනාපයක් නොවන විදිහට එයාගේ සංස්කාර යම් විදිහකින් සකස් කරලා මේ මාර්ගයට යොමු කරලා ඒ ඉන්ෆෝමේෂන් එක ඔයාට දෙන්න පුළුවන් නම් ඒක දෙන්න නැත්නම් එයාල යම් මාර්ගයක යනවා නම් තදින් මේක අල්ලගෙන ඉන්නවා නම් ඒ සංස්කාර වෙනස් කරන්න දැනට ඔයාට යම් අවබෝධයක් යම් අවස්ථාවක් නැත්නම් ඔයා ඉවසගෙන වෙන පිටින්න තියෙන ලුම්බල් තින්දට මේ අවස්ථාව දෙන්න කියන එක මම මතක් කරගෙන ගමන් මම අනිත් පැත්තට තව අවස්ථාව දීලා අපි මේක බොහොම හොඳ මාතෘකා ටිකක් යන්නේ ඒක නිසා අපි ගැන කතා කරමු සම්මා සම්බුද්ධ සරණයි සම්මා සම්බුද්ධ සරණයි කොහොමකින් මාධව මහත්මයා ලොකු මාධව මම හිතනවා අද විශේෂ මාතෘකාවක් ඒ කියන්නේ වෙනදාට වඩා අපි ඇත්තටම පුදුල්ල අපි කරන්නේ මොකද්ද අතීතයේ ඉස්සේ කුමක්ද කියලා මේ ධර්මය හදාරන කොටමත් නැත්නම් මේ ධර්මයේ වඩනකොට තමා තුළින් කොයි විදිහටද කරගන්නේ කියන දේ තමයි අපි කතා කරන්නේ. හොඳයි ශ්‍රීමති මහත්මිය ඔබතුමීට සම්බන්ධ වෙන්න පුළුවන්ද? තෙරුවන් සරණයි. සත්‍යීතුමාට බොහොම පිං අපිට වැඩගත් මාතෘකාවක් ඉදිරිපත් කරලා දීම ගැන, ඒ වගේම මේ නීති හැටදී කරුණ දක්වපු ඒ සෑම මහත්වරුන්ටම අප්‍රමාණ කෘතවේදී වෙනවා වැඩගත් අදහස් දීම ගැන. ඇත්තටම මේ මාතෘකාව යටතේ කතා කරනකොට මට හිතුනේ මම කොහොමද මේ ගැන කතා කරන්නේ කියලා. ඒ කියන්නේ මම කාලයක් අවුරුදු කීපයක් බොහෝ ගුරුවරු දේශකින් වහන්සේලාගේ ධර්මය අසලා තියෙනවා. එතකොට ඒ උතුම් වූ දේශකින් වහන්සේලාටත් ඒ සෑම දේශනා අපට ලබා දුන්නා වූ පින්තුන්ට අප්‍රමාණ කෘතවේදී වෙනවා. ඉතින් ඒ දේශනාවලින් ශ්‍රද්ධාව කියන එක හිතේ ඇති වුණා. භාග්‍යතුන් වහන්සේගේ ගුණ ගැන දැනගෙන භාග්‍යතුන් වහන්සේ සකල සත්‍යagiri සත්ල කරුණාවෙන් දේශනා කරපු ධර්මය නේද මේ අපේ මේ දුක දැකලා ඒ ආකාරයට දුක කියන එක දුක්ඛාර සත්‍ය කියන එක ගැන හිතලා ඒ විදිහට තමයි ඒ දේශනාවලින් ප්‍රයෝජන ගත්තේ. එතකොට එක ගුරුවරයෙක් කියපු දේ විතරක් නෙමෙයි ඒවා අර ත්‍රිපිටක ධර්මවලටත් ගලපලා බලලා ඒ විදිහට ධර්මය අවබෝධ ඒ යම් යම් කොටස් අවබෝධ කරගෙන මොකක්ද මේ ධර්මයේ තියෙන්නේ, මොකක්ද අපි කළ යුත්තේ, මොකක්ද වෙලා තියෙන්නේ කියන එක අවබෝධ කරගන්න උත්සාහ කරා. එතකොට අපිට තේරුණා සම්මුති පරමාර්ථ කියලා කියනවා කියලා. එතකොට සම්මුතිය කියන එක පොදු ජනයාගේ පුත්ජන ජනයාගේ අපි විතර භාවිතා කරන එකක්. නමුත් ඊට වඩා පරමාර්ථ වශයෙන් තියෙන ධර්මයක් තියෙනවා චිත්තචෛතසික රූප නිබ්බාන වශයෙන්. ඒ ඔස්සේ ගිහිල්ලා ඕනේ අපිට මේ සංසාර ගමනින් මිදෙන්න කියන අදහසක් ආවා. ඒ අනුව ඒ රූප චිත්තචෛතසික රූප කියන දේවල් අවබෝධ කරගන්න විවිධාකාර මාර්ගවලින් විවිධ ආකාරයට ධර්මදේශනා අපි අහලා තියෙනවා. එතකොට විවිධ දේශකින් වහන්සේලාගේ ඒ ධර්මදේශනා වලින් දැන් එක දේශකින් වහන්සේ නමක් ඒ පැහැදිලි කරන්නේ තමන් වහන්සේට. එහෙමනම් තමන්ට අවබෝධ වෙච්ච හැටියට තමන් යන මාර්ගයේ හැටියට. දැන් අපි ඉතුවත් එක ස්වාමීන් වහන්සේ නමක් බලන්නේ ස්කන්ධ දිහා නම් උන්වහන්සේ අවධාරණය කරලා ඒ පැත්ත ගැන දේශනා කරනවා. තවත් සමහර කෙනෙක් ධාතු ගැන, සමහර විට ආයතන ගැන, සමහර විට ආහාර ගැන. එතකොට ඒවෙන් අපිට මොන විදිහටද ඒවා අපට ලබා ගන්න පුළුවන්, අපිට ඒ අනුගමනය කරන්න පුළුවන්. දැන් ඒ වගේම සමර්ථ විදර්ශනා වශයෙන් භාවනා කරන්න ඕනේ. සමත පුබ්බංගම විදර්ශනා කියනවා. විදර්ශනා පුබ්බංගම සමත කියනවා. එතකොට ඒ වගේ දේවල් Tamanට ගැළපෙන විදිහට මම කරන විදිහ කියන්නේ. ඉතින් ගැළපෙන විදිහට කොයි විදිහෙන්ද යා යුත්තේ කියන එක ඒ දේශනා අහලා ඒ වයින් පැහැදිලි කරගෙන ඒ ආකාරයට තමයි මේ මාර්ගය යන්න ඕනේ කියලා අවබෝධයක් ලැබුණා. කොහොම හරි අපි කෙසේ හෝ මේ නාම රූප දෙක මේවායේ ඇතිවීම නැතිවීම ගැන බලලා ඊළඟට ඒ ඇතිවීම නැතිවීම ගැන කලකිරීමක් බයක් ඇති කරගෙන ඒ ආකාරයට නිදෙන්න ඕන කියන අදහස ඔස්සේ යා යුතුයි. මේ සඳහා අපිට පළමුව කොටම උපකාර වන්නේ සීලය. සීලයක පිහිටා ඉඳගෙන ඊළඟට සිත පිරිසිදු කරගෙන චිත්ත විසුද්ධියටපත් වෙලා ඊළඟට තමයි දෘෂ්ටිය ඍජු කරගෙන යා යුත්තේ කියන විදිහට තමයි තේරිලා තියෙන්නේ. එතකොට ඒ ගුරුවරයන් කියපු අදහස් ඒවා ත්‍රිපිටක පොත්හන්සේලාගේ ඒ තියෙන අදහස් හා සමගාමීව සංසන්දනය කරලා බලලා ඒ විදිහට කරගෙන යනවා. ඒ අතරතුර ඒවායේ ප්‍රශ්න ගැටලු තියෙන තැන් ඒ කල්යාණ මිත්‍රින් වහන්සේලාගෙන් අවබෝධ කරගන්නවා. ඒ ආකාරයට තමයි මම මේ දැනට ඒ කරන්නේ. ගුරුවරයෙක් තෝරා ගැනීමේදී මට හිතෙනවා බොහෝ විට තමන්ට පහසුවෙන් යන්න පුළුවන් මාර්ගයක් එක්ක කියන්නකෝ තමන්ගේ අදහස් ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා හරි එහෙම නැත්නම් තමන් කැමති ආකාරයේ ඒ දේශනා පවත්වන ඒ අංශවල දේශනා පවත්වන ගුරුවරයෙක් සමග අදහස් ලබා ගැනීමෙන් ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතෙනවා. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි සිංහති මහත්මයා වහන්සේ මම දැන් ගොඩක් ප්‍රායෝගික පැත්තෙන් ඒ කන්න ගොඩක් අපිට පෙන්වුවා. දේවක මහත්මයා ඔබතුමාගේ ප්‍රශ්නයක් ඇති බව සඳහන් වුණා. දැන් ඔබතුමාට අවස්ථාවක් තියෙනවා. පෙරුවන් සරණයි. පෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් සමදිනාට අවසරය ලැබපත් ජීතමනි. ප්‍රශ්නය ගොනු කරගන්න හදන්නම්. දැන් බුදුහාමුදුරුව දේශනා කරේ ධර්මය ගුරුවරයෙක් වශයෙන් තබා ගන්න කියලා. ඉතින් ධර්මය අපිට දැන් විවිධාකාර ස්වාමීන් වහන්සේ ධර්මය ත්‍රිපිටක පොත්වල සඳහන් වෙනවා. ඒ වගේම ඒවා විවිධ ස්වාමීන් වහන්සේලා අපිට විවිධාකාර වශයෙන් ඒවා විස්තර කරනවා වතරන් ඒවා තියෙනවා. ඉතින් ධර්මය ඒක නිසා අපිට ඉගෙන ගැනීමට අවස්ථාවක් උදාරක් තියෙනවා. ඉතින් ඉගෙනගත්ත දේ ඊට පස්සේ ඒක යෙදවීමටත් ඒක අත්දැකීමටත් ඒ කොටසටම අදාළ වෙන දේ තමයි ගුරුවරයෙක් අවශ්‍ය කියන එකයි මට නිකමට හිතෙන්නේ ඒකවලුත් කෙනෙක් ඒකද නැත්නම් අපි දැන් සීම තීම හතිය දැන් අත කලින් සඳහන් කළා ඒකේ බල මේ ධර්මදේශන අහලා තියෙනවා ඒ දේ එකමද ඒකත් ගුරුවරයෙක් වෙන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා මට නම් මම ඒක ගුරුවරයෙක් හරියට දකින්නේ නැහැ සාමාන්‍යයෙන් මට ගුරුවරයෙක් වශයෙන් තේන්නේ මේ ඒකේ කියලා සිතෙන් භාවනාවලදී ඉක්මනටම භාවනාවට සැපදා දෙන සිතේන යම් යම් ධර්මයේ සම්බන්ධයද කියන යම් යම් ගැටළු පිළිබඳ සාකච්ඡා කරන් දැකල විදි ඒ ආදි වශයෙන් යම් යම් අදහස් ලබා ගන්න ඒ වගේ මේවා මට නොකිරෙන විදිහකට කියන්න පුළුවන් නම් ඒක තමයි මම කැමති ඒ කියන්නේ මට ඒක තේරෙන තරක් වගේ නොදැක්ක පැත්තක් වෙන්න පුළුවන් වගේ අවස්ථාවක් ඉඳලා ඒක මම කොටක් කර ගන්නවා ඒ වගේ ඇට ඉතින් මට අහන්න ඕනකම තිබුණේ දැන් මේක සම්බන්ධව දන්නේ නැහැ නමුත් මම අහන්න මේක මොකද ටිකක් හිතට කරදර වෙච්ච ප්‍රශ්නයක් දැන් අපි පහදමු ජේස් මාලි නෙවෙයි ඊට ඉස්සර සමානි ඉස්සර දවසේ අපි සාකච්ඡා කරා ස්වාමීන් වහන්සේ නමක් සමග මේ සීලය සම්බන්ධ කරලා ඉතින් එතනදී අපිට සඳහන් කළා මේ යම් යම් ආකාරයක ත්‍රි හේතුක ප්‍රතිසන්දි ත්‍රි හේතුක ප්‍රතිසන්දි වශයෙන් එක එකයි උපදින ක්‍රම සම්බන්ධයෙන් ඒක අපි ස්කල්යන මිත්‍ර කොටක් ඒක ගැන විස්තර කරා බොහොම සත්‍යාන්තික වශයෙන් නමුත් මට අවශ්‍යම කරන ප්‍රායෝගික දේ එකතනදී ලැබුණේ නැහැ ඒක අහලම රටියක් ඇත්තටම කලකිරීමක් ඇති වුණා ඒ කියන්නේ මේ කලකිරීමක් මණ්ඩලයේ වචන හත් කියලා ෆීඩ්බැක් එකක් කියන්න පුළුවන් ඒ කියන්නේ දැන් කවුරුත් විස්තර කියලා දැන් මම ද්වි හේතුක සී හේතුක කියලා හොයාගන්න ඕන කියලා ඉතින් මොකද මට හිතන දැන් අදිශ්‍යවත් මම ද්වි හේතුක නැතනම් ඇත්තටම කියන්නේ මම මේ කරන හදන භාවනා වැඩ කිසිකයක් වැඩක් නැහැ කියන ටික අත්හැර දාලා ඔය කරන්න පුළුවන් දානයක් දීගෙන හරි මොකක් හරි කරන්න ඉන්න පුළුවන් එහෙම වගේ අදහසක් ආවකින් ඒ වගේම ඉතින් ඒ වගේ දැන් අපිට මට කියන්න ඕනේ අපි දැන් මේ විද්‍යාකාර ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේලා ඒවා ධර්මය අත්දක්වන ක්‍රම තියෙනවා ඉතින් ඒවා ගුරුවරයෙකුද එහෙම නැත්නම් අපි ඒවා යම් කිසි වෙනත් කෙනෙකුගෙන් ඒවා පිළිබඳ අදහස් දක්වනවා නැත්නම් අපි ඒවා තේරුම් ගන්න ඉන්න මොනද ආදී වශයෙන් ගැස්ලු සාගත අත්‍යත් තමයි ඇතුළු තියෙනවා මම දන්නේ ධර්ම ගෞරවයටත් එක ඒක සාහනියක්ද කියලා ඉතින් ඒ වගේ ටිකක් ප්‍රයාකුල තත්ත්වයක් තමයි ඇතුළු හිතේ ඒ ඒක සාකච්ඡාවෙන් පස්සේ බොහෝ දුරට තේරුම් ගන්න මට දැනෙච්ච දේ තමයි මමත් මගේ සාකච්ඡාව සම්බන්ධ වුණා දිනුත් මහත්මයා ඔය මතු කරපු කොටස් සාකච්ඡා කරනු මම නම් හුඟක් වෙලාද තේරුම් ගන්නේ පෞද්ගලිකව මේක අපි දන්නවා අපි කොච්චර يعني විශ්වවිද්‍යාල මට්ටමේදී වුණත් ඊට ඉහළ මට්ටමකදී වුණත් යම් යම් අධ්‍යාපනයක් සාමාන්‍ය ලෞකික ජීවිත අධ්‍යාපනයක් කරනකොට අපිට හම්බ වෙනවා එකම පන්තියේ සමහරවිට ඉක්මනටම දේවල් තේරුම් ගන්නවා. ඒගොල්ලන් ඉක්මනටම තේරුම් ගන්න කච්චි වැඩි පාඩම් කරන්නත් ඒගොල්ලන්ට අවශ්‍යතාවයක් නැහැ. ඒ ගුරුවරයා කියනකොටම ඒක අවබෝධ වෙනවා. නමුත් අවබෝධ වෙන මට්ටම අඩු කට්ටිය කරන්නේ මොකද්ද? ඒක අහගෙන ගිහින් ගෙදරදී ඒ සතහන් ඒ විශේෂ කම් සම්බන්ධ සතහන් නැවත නැවත පාඩම් කරලා උත්සාහයක් කරන් අවසානයේ දෙන්නම එක ප්‍රතිඵලයක් ලබනවා. ඉතින් මට ඒ සාකච්ඡාවේදී ඒ කරුණ කියන කොටස් මතක් වුනේ යම් කිසි විදිහකට අපි ඇත්තම අවශ්‍ය නැහැ අපි දිහේතුක ත්‍රිහේතුකද කියලා හිතන්න පවා අවශ්‍ය නැහැ කියලා මට හිතුණා. මොකද අපිට හොඳට අපේ වීර්ය ඒ වගේම මේ ධම අවබෝධ කරගෙන අපේ ජීවිත සකස් කරගන්න, අපි ජීවත් වෙන රටාව සකස් කරගන්න, ඒ වගේම බණ භාවනා දිනු කරගන්න අපේ දාන උත්සාහය නිරතුරුවම තියෙන්න ඕනේ. එතකොට අපි විහෙතකුණා ත්‍රිහෙතකුණා අවසාන වශයෙන් අපි එකම අරමුණක් කරා නම් යොමු වෙන්නේ අවසානයේ ඒ ප්‍රතිඵලය කරා යන්නම තමයි ඒ සියලු දේම හේතු වෙන්නේ කියලා. එහෙමයි මම ඒක තේරුම් ගත්තේ. මම ජයන්ත මහත්තය සමාවෙන්න ඉතල සාකච්ඡාවේ පැහැදිලිව සඳහන් කරා විහෙතක ප්‍රතිසන්දියක් තියෙනවා කොච්චර උත්සාහ කළත් එයාට මේ ධර්මාර්ගය යන්න බෑ කියලා සඳහන් වුණා. එහෙම වෙන්න පුළුවන් කියන්න පුළුවන්. නමුත් මම තේරුම් ගත්ත විදිහ මං කිව්වේ මං ඒ සතහනත් එක්ක සත්‍යසමාස යොමු වෙනනම් අපිට ආලෝකයක් ලබා දෙන්න සත්‍යසමන කෙරුවන් තරමයි. ඔව් දැන් දෙන්දි ගුරුතුමා කියලා එතෙන්දි අපි ඒ මා සම්බන්ධ වෙච්ච පන්තියේදී රිට්‍රීට් එකේදී සිදුවෙච්චදී මං කතා කරේ එතෙන්දි අපි ගුරු කියලා භාවිතා කරේ දේශකයෝ නෙවෙයි. අපි දේශනා අහනවා කාගිතාගේ සමහර අපිට සම්බන්ධ වෙන්න වෙනවා ඒ සමහර සංගල ගුරුසාර ඉන්ටර්නෙට් එකේ සම්බන්ධ වෙනවා ඉන්දියා ගුරු එක්කම සම්බන්ධ වෙනවා 50,000කට වැඩි අන්දහක් නෙවෙයි 50,000කට වැඩි පිරිසක් ස්කයිප් මාර්ගයෙන් නෙවෙයි ඒ වෙබිනාර් එකට සම්බන්ධ වෙනවා. හිතලා බලන්න කොච්චර ඕනකමක් තියෙනවා. එතකොට ඊළඟට දැන් Google ගියොත් එහෙම මිලියන 14කට වැඩි මේ තියෙනවා සයිට්ස් ගුරුවරු ආධ්‍යාත්මික ගුරුවරු ආධ්‍යාත්මික සත්‍ය තේරුම් ගන්නට බෞද්ධ වෙන්න පුළුවන් බෞද්ධ නොවන්න පුළුවන් බෞද්ධවක් තියෙන මිලියන ගාහක් තියෙනවා. ඒව ගැන නෙවෙයි මම කතා කරන්නේ. අපිට ඕන අර දැන් මා කිව්වේ ඒකේ ලෞකික ගුණ වැඩි දාන්න දැන් යව්වනේදී යව්වනේ අර fall in love කියලා කියන්නේ ඒ fall in love කියන වචනේ හොඳ වචනයක්. ඒක මේ romantic එකකම ගන්න එපා. දැන් ඒ fall in love කියන්නේ අතම් fall කියන දැන් වැටෙනවා කියන්නේ. දැන් fall into sleep වගේ. ඒ කියන්නේ මම හිතලා මට නිදා ගන්න නැහැ නේ මම. ඒ වගේ තමයි මේ ගුරුවරේ කමු වීම. අර දැන් කතා කරනකොට කියනවා සතර පුරුද්ද නිසා වෙන්න ඇති මාත් එකපාර අර ප්‍රතිස පරිප්‍රාජක රාජගහනගරේ මහ දවල් මං හිතා යන්න යන්න ඇති යනකොට අස්තිජහම දැක්ක. ඒ දකිනකොටම ඒ මේ වචනේ කොහොමදත් අරදීද තේරුම් ගන්නට ආධ්‍යාත්මික ප්‍රබුද්ධ භාවය අනුව අර මැග්නට් එකේ කොහට ඒ දෙක ක්ලික් වුණා ඒ අනේකම fall in love. එතකොට උන්වහන්සේ කවදාව සාරිපුත්තන් වහන්සේ දැන් ඒතොර මහා ප්‍රඥා ධම්ම සේනාපති වුණා. අත්‍යස්ථාවක වුණා. නමුත් අර ගුරුවරයා ඇටියෙද බුදුහාඳුරන්ගේ ධර්මය අවබෝධ කරගන්න උදව් කරපු ගුරුවරයා. ගුරුවරයා හැමතිස්සෙම කැඩපතා. ගුරුවරයා හැමතිස්සෙම කැඩපතක් කියලා මතක තියාගන්න. මාව රිෆ්ලෙක්ට් වෙනවා. එතකොට හොඳ ගුරුවරයා හැමතිස්සෙම අර කුරුළු කූඩුවෙන් සැටියක් අල්ලු කරන අම්මා කියන කුරුළු අම්මා කියන එකයි. සතු ආවද මම සතු වෙනද කලින් තල්ලු කරන්නේ නැහැ. සතු එනකොට දැන් අම්මා දන්නා. නමුත් මේකට තාම කැමති කූඩුවට වින්ද බයයි පල්ලා අපක් දැක්කම. නමුත් අම්මා දන්නා දැන් හරි කියලා. ඒතකොට කූඩෙන් කොහොම හරි එළියට තල්ලු කරන වැඩනම තමයි එයා දන්නේ කියන්නේ. දැන් පියඹන්න පුළුවන් කියලා. සැබෑ ගුරුවරයා නම් එහෙම කෙනෙක් කියලා. එතකොට මෙතන කතා කරේ දේශකයෝ නෙවෙයි. දැන් මම සමහර දවස්වල තාම කැමති නාන ආචාර්ය බ්‍රහ්මගේ දේශනා. ඒ කාර්ය බහුල වැඩි නම් දන්තෙන් ධම්ම විචේතන පැහැදිලි කරනවා වැඩිපුර තේදිත් වැඩිපුර නම් තේින්න මම කැමති ආචාර්ය බ්‍රහ්මගේ. ඒ වගේ දේශ ඒතකොට ඒ ආචාර්ය බ්‍රහ්ම හඳු ගුරුවරයෙක් වෙන කෙනෙක් වෙන කෙනෙක්. නමුත් මගේ හඳු ගුරුවරයා නැහැ බෙද. ඒකයි මෙතන කිව්වේ අර තමන් හොයාගන්නේ සම්පූර්ණ ඉතිපස්ස මම අර වෛද්‍යවරයාට වෛද්‍යවරයා සල්ලි වෛද්‍යවරයාට මගේ සිරුරම බාර දෙනවා. ඇනිස්තීසියා එක්කනාර සම්පූර්ණ බාර දෙනවා. දැන් මං ඊට පස්සේ මොනවද නදන්නේ හරියට කපනවා කොටනවා දන්නේ. නමුත් මං විශ්වාසයි ඒ වගේ ඒ ගුරුවරේ කොහාටත් සම්පූර්ණ මම එතෙන් තියා කොමිට්මන්ට් එක තියෙනවා කැපවි. ඒකයි අර අර දැන් Taman දරුවෙකුට ආදරේ නම් මොනව හරි දැක්කොත් හිතනවනේ මේක දරුවට ගිහින් දෙන්න ඕනේ කියලා. අම්මට ආදරේ නම් ලස්සන කාර්යයක් දැක්කොත් ගිහින් දෙන්න හිතනවා. ඒකම තමයි සමහර විට තමන්ගේ ගුරුවරයා තමන් හරි ගියා තව කෙනෙකුට කියන්නේ. හැබැයි ආධ්‍යාත්මික කතිය කියන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙනස් දෙයක්. දේවදත්ත සම්පූර්ණ වෙනස්, යසෝදර සම්පූර්ණ වෙනස් විදිහකට තථාගතයන් වහන්සේට අනුමත අනුගමනය කියන්නේ. අයියානම් ගීතා නමුත් දෙවි තියා. එතකොට මෙතෙන්දි වෙන්නේ අර ඒ ගුරුවරයා හොයාගන්නා කියලා කිව්වේ මගේ ආධ්‍යාත්මික ගුරුවරයා. හැබැයි ඊට පස්සේ යකින්නේ මං අනුගමනය කරන්න ඕන. මොකද ඉතල ඒ තීරණය ගන්න එක තමයි අමාරු. අනිත් ඒවා තහගන්න. එහෙනම් අනිත් ඒවාට දහම් කන්දේ. මොකද සමහරට මගේ ගුරුතුමා වැඩි කියන්නේ නැහැ. මේ අනුසය ගැන පපංච ගැන එයා දැන් කියන්නේ නැහැ සමහරට. සමහරට මට කියන්නේ මොඩේක් වෙන මොකද මොඩේක් වුණේ කියලා හයි. ඒතර මට මාව සෙන් ගුරුතුම කියන්නේ හැමතිස්සෙම ඔබ මරා දමන ගුරුවරයා හොයාගන්න කියලා. කියන්නේ මගේ ඊගෝ එකට කපල දාන එක නම හොයාගන්න. ඒ වගේ find the teacher who kills. අනේ ආධ්‍යාත්මික ගුරුයා මේ දේශකයෝ නෙවෙයි භික්ෂුන් හොයනවා නෙවෙයි. ඒ ගෞරවයෙන් ඒක වෙනම කතාවක්. ඒ පූජනීයත් ඒ පහන් පිළිදෙත්තරන කෙනකේ විදිහටම කියනවා. ගුරුවරයා හොයාගත්තාම මේක තියෙන. හැබැයි අර කිව්වාගේ මං හොයාගන්න ගුරුවරයා සමහර වෙලෙකට කුට හරිනවා. ආචාන් චාහන්දුරු ළඟට ගිය බොමුණන්දු දැන් හොඳ ගුරුතුම් සිල්වත් ඒ වගේම සමාධි සම්පන්න ගුරුවරයෙකුතුමා ඉස්සරෝම ආචාන් චා ළඟට ඒ උදෝසාන වල ඉහාම එයාට ආරංචි වුණා තව තැනක තත්තිල් ක්ලාවස් බෝඩරේ කිව්වේ තව දුරරේ කියනවා කියලා. ටිකවකට කතා කරලා කියන්නේ කතා කරන්නේ ටීචර් කොහොම යන්නේ කොහොම හරි සාකච්ඡාවට ආවා. ඉතින් ආචාන් චාහන් කියන මම මේ ගුරුවරයෙක් කියන්නේ මම යන්න දිගලා ඉස්සන කියන්නේ. හොඳයි. ඉපයි කියෙදන්. ඉතින් ගියාම තමයි තේරෙන්නේ පස්සේ සාහිර හඳ සාහස් පොළොට වගේ වෙනසක් තියෙනවා. ඊළඟට තියෙන යා ඉතින් පයින් යන්න ඕනේ. මුත්තම ගාන ඉතින් ප්‍රායෝගිකයන් තැන්වල ඉඳලා ආවෝවා. එතකොට ඇවිල්ලා ඊට පස්සේ සාකච්ඡාවේදී ආචාන්චාහන්තුන් යහවත් වෙන ඇයි මට අඳිපයි කියලා. ඒත් ඒපයි මොනේ ගහන්නේ. එයාටම තේරෙන්න ඕන දැන් මේ මෙතන හොදයි කියන්නේ. ඊට පස්සේ කවදාවත් යාවෙන කොයිවත් කියලා. අර නිසසමරන් වෙනවා කියලා වගේ ශාසන ක්‍රමෙට තියෙන තමන්ගේ වාද්‍යයන් වාස්සේ ළඟදී සමාලන් වෙනවා කියන්නේ ඒ ගුරුවරයා ළඟමයි තමයි. ඒ කියන දේ කරන්නේ අද භාවනා කරන්න එපා ගිහිල්ලා ওই පඩු පොවනේ ත්‍රිටි කුච්චන් දර ටික බලන්න කිව්වොත් එහෙම කොස් පොතු ගන්න කිව්වොත් එහෙම ඒක කරනවා. වෙන භාවනා කරන්න. අද භාවනා කරන්න එපා ඔයා යන්න ඕන මේ මේ කොම අතු ගාලා තින්ද ගන්න ඕන ඉතින් ඒක කරනවා. අනේ විදිහේ ඒක තමයි කොමිට්මන්ට් එක. අර තමන් අර ලෞකික ජීවිතේ මාකිවේ තමන් තෝරාගත්තේ කුටුම්බයට කොමිට්මන්ට් එකක් තියනවා වගේ අර කැපවීම තියෙනවා. අන්න එතනයි මෙතන කියන්නේ. හැබැයි තෝරා ගැනීමේදී අපි සංකී සූත්‍රයේ කියපිටම අපිට තියෙනවා. සතව කල්යන් මිත්‍රි කිවි ඕ බොය තත්වයම තමයි කාලාමයන්ට. ඒකත් ඇත්ත ගුරුවරු වෙනවා මෙහෙම යා කියලා මෙහෙම කියන බුදුහාමි කියන්නේ රූප දෝෂ මොහ අඩු වෙනවා නම් මේ මාර්ගය කියන්නේ අකුසලෙම අඩු වෙනවා මේ මාර්ගය කියන්නේ. එයාගේ තෝරා ගන්න ලබන ගුරුවරයා ලෝභ දෝෂ මොහ අඩු තථාගත ධර්මයන්ත් එක්ක සම්බන්ධ දැන් මම කියවි අර සිතින් සාකච්ඡා කරන අනුශය හත පන පොවනවා ඉන්ද්‍රිය හය විසින් ඒක ආශ්‍රව ගලනවා ආශ්‍රව ගැලුවාම අර සීල පිට ගෙන යන්න වෙනවා. ඒක තමයි කරන්නේ. අන්න ඒ ටික නොකරන ඊට පස්සේ අර නාම රූප සහ විඥාන ක්‍රියාකාරීත්වය පමණ තේරුම් ගන්නට උත්සාහ ගන්න. ඒකේ සමුදේස අත්ංගමේ දකින්න. නාම රූප ඡේදනානේ දකින්න උදව් කරන කෙනෙක්. කොහොමද දැන් අපි දන්නා අපේ මාර්ගයේ තිබුණු වෙයි. ඊට ඊළඟටරේ કોઈ ජීවිතක හේතුක හේකතා ඒව සමාද තේරෙන්නේ නැත්නම් ඒව සත්‍යකත කියලා ඒක අවසාන පරමාර්ථමේ දේ කියලා හරි ඒකට යන්නුන්නේ නැහැ. ඒක ආචාම් බ්‍රහ්ම කියනවා වගේ සමන්ත තියෙන්න ඕන කුණු කුඩේකුත් ඒ කුණු කුඩේ යටි පතුලක් නැති කුණු කුඩයක් වෙන්න ඕනේ. ඒ ප්‍රාචම් බ්‍රහ්ම තමයි කියන්නේ ඒක දැම්මම ඒක හීස්සේ. අරගෙන තමන්ට තියෙන්න ඕන එක. ඒ වගේ දාන්න. ඒ ක්‍රයිටීරියක් ගන්න එපා මේ ගුරුවරයා මෙහෙම කෙනෙක් වෙන්න ඕන මෙහෙම කෙනෙක් වෙන්න ඕන හිමින් කියන්න ඕන. එහෙම වෙන්න කියලා දිනේ කරන්න එපා. මෙහෙම කෙනෙක් වෙන්න ඕන කියලා දිනේ කරන්න එපා. ගුරුවරයා ලෝභ දෝෂ මොහ අඩු නම් එච්චරයි. තමන්ගේ ලෝභ දෝෂ මොහ අඩු වෙන්න නම් කතා කරන්නේ එච්චරයි. එයාගේ දර්ශන මාර්ගය ගැන හොයන්න යන්න එපා. දේශක ආසල් ගුරුවරයා සම්පූර්ණ දෙන්නේ. දේශක වුණ තරම් මේ දැකියර මිලියන 14ක් 14ක් නෙවෙයි 140ක්. කෝටි 140ක් තියෙන වෙබ්සයිට් ඉන්සයි වෙච්චර අගේ කරන්න ඕනේ මම ආධ්‍යාත්ම ගුරුවරු කිව්වේ අර සංකී සූත්‍රයේ කියවල බලන්න මජ්ක්‍ධිම නිකායේ දෙකේ දෙකේ පොතේ වින්දු මජ්ක්‍ධිම පන්නාස එතකොට ඒ අනුව තෝරලා කියලා බලන්න මේ බොහොම හොඳයි. මේක තේරුම් ගන්න කොහොමද? මොකද දැන් අවශ්‍ය ආරතන් තැන් වල බලවල් හරන්න චූටි චූටි පොල් කටු අරන් කොම්පිටු කාලේ හැරුවා වගේ හරන් දෙපා දැන්. හොයලා බලන්න ඕන කොහොමද නාම රූප විඥාන සම්බන්ධතාවය ඒ දෙකේ කොහොම පිටින් යන්නේ? ඒ දෙකත් එක්ක තේහි අයිතිසුගේ දුක මව නැහැටි ඉන්ද්‍රිය ආශ්‍රයෙන් ඊට පස්සේ ආශ්‍රය ගල නැහැටි ආශ්‍රය ගල අනුශය ඒ පොහොර තෝතන්න හැදෙන හැටි කෙලෙස් උරන් කෙලෙස් මතු වෙන පොතෝතන්නක් වෙන්නේ මේක ඇතුලේ සිද්ධ වෙන දෙයක්. එතකොට අපි විරාග සංඥා, නිරෝධ සංඥා මතුවේ ඉපොබිලාවක. සම්මා සම්බුද්ධ සරණයි මේ මට අනුයුක්ත කරන්න එපත් බොහෝ දේවල් කතා කර මම උදේ දරුම් කම් දීගෙන ඉන්නේ බුදු සරණ. බුදු සරණ කච්චිතුනි වොම්පින් හොඳයි අපිට නැවත වරක් සාකච්ඡාවට පිවිසෙන්න පුළුවන්. මම හිතනවා අපි මූලික වශයෙන් තේරුම් ගන්න තියෙන තම තමන්ගේ වගකීම් මොකද්ද කියන එක තේරුම් ගන්න තියෙන බව හොඳට මම හිතන්නේ අපිට පැහැදිලි තම තමන්ටම පැහැදිලි සමන් කළ යුත්තේ මොකද්ද කියන එක ඒකට අනුග්‍රහය දක්ව ගන්න එහෙමත් නැත්නම් ගුරුවරයෙක් සොයා ගන්න කියන ප්‍රශ්නය ගැන තමයි කතා කළේ. ඉතින් ගොඩක් කරුණාවක් වුණා ගොඩක් කින් හැමෝටම ඒ අදහස් දැක්වීම සම්බන්ධයෙන් හොඳයි මම කැමති කමල් තෙන්නකෝන් මහත්මයා කියමු ඉන්න කමල් තෙන්නකෝන් මහත්මයා වාසනාවන්ත දවසක් වුණා මේ ලැබුණු උපදේශ සේරගෙන ඉතාම වටිනා දෙයක් අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට අත්‍යවශ්‍ය ගුරු කෙනෙක් නැතිකම හැමතැනම හොයනවා අපිට ලැබෙන්නේ නැහැ අපි සතිපතා පළමු මාසයේ දවස් දෙක කියන ගුරු කෙනෙක් හොයලා වැඩක් නැහැ ගුරුතුමා තමන් හොයාගන්න ඕනේ කියලා. අනිවාර්ය කතාවක් මතකයි ඒක හොරි වෙන්න පුළුවන්. අර වශයෙන් අපිට මේ යමක් අවබෝධ වෙනවා නැත්නම් අවබෝධ වෙනකොට එහෙම නැත්නම් අපේ ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙන උපදෙස් වලින් අපිට අවබෝධයක් ලැබෙනවා නම් එතනින් මේක තමයි වටින්නේ. එහෙමයි මට හිතෙන්නේ. සමහර විට උපදෙස් ලැබෙනවා සමහර කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. අපි දෙකින් හැමතැනම හොයනවා මේ තාම ලැබිලා නැහැ කවුරුවත්. ඒක වැඩි කියන දෙයක් නැහැ. හැබැයි අද හුඟක් හොඳ උපදෙස් ලැබුණා. කොමාරි අපි අවබෝධ ලැබෙන තමුන්ද වෙන කාකින් කොච්චර අනිකයට අවබෝධයක් තිබුණත් අවබෝධය ලැබෙන්නේ තමුන්ද ඒක කල්පනා කරගෙන අපිට දිනුවක් තිරනා එතන ගැලපෙන එක තමයි කියලා මට හිතෙන්නේ. සාමාන්‍යයෙන් මට ඒතර වචන තියෙනවා හරි අඩුයි මේ ඒ ගැන සමාවෙන්න ඒක තමයි කියන්න තියෙන්නේ මට ඊට වැඩි යන්න තියෙන දෙයක් දාන්න දෙයක් නැහැ ඒක ඉතිරිවම දන්නේ නැහැ. යම් කිසි අවබෝධයක් තියෙනවා අනුමාන අවබෝධයක්. ඒ උද මම ඉදිරියට යන්න බලනවා. හැමෝටම පුළුවන් තරම් අත් දීගෙන උදව් වෙගෙන යන්න තමයි බලන්නේ. අනික කයින් උතුම් උදව් ලැබෙනවා නම් හොඳයි. තිරුවන් සරණයි ඔබ හැමෝටම. අද තිරුවන් සරණයි බොහොම පිං කමත් එන්නකොන් මහත්තයා. හොඳයි මම කැමති කාන්ති මහත්මියට යොමු වෙන කාන්ති මහත්මිය ඔබට මේක පුළුවන් දකට අදහසක් ප්‍රකාශ කරන්න. තිරුවන් සරණයි. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමී සත්‍යජිත් මහත්මයා හැමදෙනාටම බොහොම පිං වටිනා අදහස් දෙකට සහන් කන්තිකින් හිටියා. එන්නකොට ඇත්තටම මගේ හිත තුල ගියා මේ සත්‍යජිත්තුමාගේ කිව්වට වගේම ගුරුවරයා වෙන්න ඕනේ මේ තමන්ට ගුරුවරේ තමන්ම තමාගේ තුලමයි ඉන්නේ තුලින්මයි හොයාගන්න ඕනේ කියලා. ඒ සිතුනේ. ඉතින් මම කැමති සේන මහත්මයා ඔබතුමාට පුළුවන් ද අපහායක පෙන්. තිරුවන් සරණයි. ඉතාමත් බොහොම හොඳ කාරණා ගොඩක් කියවුණා. ගොඩක් ඉගෙන ගන්න දේවල් තිබුණා. මට තේරිච්ච විදිහත් ඒ වගේම තමයි. දැන් ගුරුවරයෙක් ගැන කතා කරනකොට මට හිතෙන්නේ ගුරුවරයා කියන එක තමුන්ගේ ළඟ තියෙන දෙයක් කියන එක. දැන් අපි ගත්තොත් බුදුහාමුදුරුව කොන්ත ගුරුවරේ කියලා කිව්වට බුදුහාමුදුරුව කිසිම කෙනෙක් නිවන් දැක්කේ නෑ. මට මම අහලා තියෙන විදිහට බුදුහාමුදුරුව ඒ ධර්ම දේශනා කළා ඒ ඇයට ඒ යොමු කළා විතරයි උන්වහන්සේ කළේ. ඉතින් ඒ ධර්මය අවබෝධ කරගත්තදී ඒ අයගේ ශක්ති ප්‍රමාණ වලින් ධර්මය අවබෝධ කරගත්තා. ඒකයි එතකොට එතනදී මේ බුදුහාමුදුරුවෝ කළෙත් අනිත්‍යව යොමු කරපු එක. ඉතින් ඒ විදිහට බලනකොට අපි ගුරුවරයෙක් කියලා හොයන එක අපිට කිසිම කෙනෙක් ගුරුවරයෙක් කියලා සදා බුදුහාමුදුරුවෝවත් ගුරුවරයෙක් හැටියට ගන්න බැරි වෙනකොට අපිට ගන්න පුළුවන් කල්යාණ මිත්‍ර විදිහට. ඒ කියන්නේ අපිව යම් කිසි පැත්තකට යොමු කරන කෙනෙක් තමයි, හොඳ පැත්තට යොමු කරන කෙනෙක් තමයි කල්යාණ මිත්‍රතාවයෙන් තියෙන්නේ කියන එක. ඉතින් අර බුදුහාමුදුරුවෝ ඉස්සරහ කියලා තියෙනවා, මම අහලා තියෙනවා මේ බුද්ධ ශාසනයම කල්යාණ මිත්‍රතාවය තුළ පවතිනවා කියන එක. ඉතින් එයාටින් බලනකොට දැන් බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම කියන්නේ අනිත්‍යව යහපතට යොමු වෙන විදිහට කරුණු පහදලා දුන්නා. නැත්නම් ඒ විදිහට යම් කිසි දෙයක් කළා. අර උදාහරණයක් විදිහට අර එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට ලේන්සුවක් පිරිමදින්න කියලා දුන්නේ, ඒක තමයි උන්වහන්සේගේ ඒ සහාය. නමුත් ඒ ලේන්සුව පිරිමදීමේදී ඒ ස්වාමීන් වහන්සේ ඒකෙන් ලබාගත්තේ පරණ දේවල් සිතට ඇතුල් වෙලා ඒකෙම සිම්පිල් සිබියා සහත් භාවයටන් පත්තුන්. මේ විදිහට පත් වෙන්න ඒ බුදුහාමුදුරුව උදව් කළා මිසක් බුදුහාමුදුරුවන් 100%ක් බුදුහාමුදුරුව මත යැපෙන්නේ විදිහක් නැහැ. ඒ වගේම තමයි අපිටත් කිසිම ගුරුවරයෙක් 100%ක් යැපෙන්න ගුරුවරයෙක් නැහැ කියන එක මගේ අදහස. දැන් ගුරුවරයෙක් ගැන මම එක තැනකදී කියලා තියෙනවා බුදුහාමුදුරන්ගේ දේශනාවකදී, බුදුහාමුදුරන්ගේ දේශනාවකදී කියලා තියෙනවා ගුරුවරයෙක්ව ප්‍රදක්ෂිණාවෙන් බාර ගන්න කියලා, ප්‍රදක්ෂිණා කරන්න ඕනේ කියලා. එතෙන්දී ඒ ලිපියේ කියලා තිබුණ ප්‍රදක්ෂිණා කරනවා කියලා කියන්නේ ඒ වටේ තුන් සැරයක් කරකින එක. මේ තුන් සැරයක් කරකින එකෙන් කරන්නේ එතන ඒ හොඳ නරක තෝරලා බෙදා ගන්න. ඒ කියන්නේ ගුරුවරයාගේ හොඳට විමසලා බලන්න කියන එකයි ඒ ප්‍රදක්ෂිණා කියන එකත් තේරෙන්නේ. ඒකයි මට එතන ඒ ලිපියේදී මම කියවල තිබුණේ. ඒ වගේම දැන් කල්යාණ මිත්‍රතාවය ගැන කියනකොට ඒක මේ මම හිතන්නේ මේගිය සූත්‍රය හොඳ ලස්සනට කියලා තියෙනවා. එතෙන්දී අර භාවනාවට සිත පිහිටුවා ගැනීමට බුදුහාමුදුරුවෝ මුලින්ම කියලා තියෙන්නේ කල්යාණ මිත්‍රතා, කල්යාණ සහායෝ, කල්යාණ සම්පන්නෝ කියලා විදිහට කියලා තියෙනවා. ඒකදී කල්යාණ මිත්‍රතාවේ තාම හොඳින් බුදුහාමුදුරුවෝ ඒ කියන්නේ භාවනාවට සිත පිහිටුවා ගැනීමට ඉතාම වැදගත් දෙයක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා කියලා එතෙන්දී මම වටහා ගත්තා. ඉතින් මේකයි මට කියන්න තියෙන තේරුම් සම්මයි. විවිධ දේශකයන්ගේ බණ වර්ගයක් නැත්තම් දේශනා අහනවා. ඒ හැම දෙයින්ම කරන්නේ අර හිරුවේගේ වැක්ෂණා පිපි පිබෙන තත්ත්වයට නෙළුම් මල පත් කර ගැනීමයි කියලා. ඒ කියන්නේ ඒවා ප්‍රයෝගී කරගෙන අපේ තියෙන මේ අපේ ජීවිතය දිහා බලලා අපි ජීවිතයේ ජීවන හැටි විදිහට බලලා ඒ අවශ්‍ය කරන කාර්යයේ ඒ වගේ උරාගෙන අපේ ජීවිත අවුල් වෙලා තියෙනවා නම් ඒ අවුල් වලින් ලිහාගෙන අනිත්‍යයට හරදරයක් නොවන තත්ත්වයට මුලින්ම පත් කරගත්තට පස්සේ අපිට තියෙන්නේ අනිත් ඒ උපදෙස්. එහෙමත් නැත්නම් ඒ මතු කරගන්න ධර්ම කරුණු අපේ ජීවිතයට ආදේශ කරලා බලලා අපි ඒ විදිහට දැහැසිරෙන්න කියලා බලලා අර නෙළුම් මල පිපෙන මට්ටමට පත් කරගැනීමට දරන්න උත්සාහයක් කියලා හිතනවා. පරතමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය කන දැකුණු ගමන් මේ අනුව ඒ පිළිදීම ඇති වෙන්නේ යම් කිසි අවස්ථාවකදී. ඒක මට හිතිච්ච දෙයක් මම මේ කල්යන මිත්‍රෙමක බෙදාහදා ගන්න බැරි. හොඳයි, අපිට සම්බන්ධ වෙලා ඉන්න හිරාම් ගුරුසිංහ නමින් සම්බන්ධ වෙන කල්යන මිත්‍රිය හොමුතුලා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ සැරේ ඉරන් ගර්සිංහ නමින් සඳහන් වෙලා තියෙන කාරණා මෙච්චර පුළුවන් කතා කරන්න. හදයි මම හතංග මහත්මයා ඔබතුමාට කතා කරන්න පුළුවන් අවස්ථාවක් ඉන්නවද අපිට ඒක තේරුම් ගන්න. පෙරවන් කරනයි සියලු දෙනාටම කතා කරන්න පුළුවන් අය වචන වලට හරව ගන්න පුළුවන් ඒක දන්නේ අපිටතාව අදහස් ටික ඒක තමයි මේ ගුරුවරයා ගැන කතා කරනකොට අර මම හිතන විදිය මම සමායට සමහර තැන් වල මම වැරදි දෙන්න පුළුවන් මම දැනට හිතන විදිය හරි කියලා හිතන්නේ විදිය මම කියන්නම් පළවෙනි දේ තමයි අර මේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනනේ සතර මහා උපදේශය කියලා. ඒකෙදී බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කවුරු හරි දෙයක් කියනවා නම් ඒක හොඳට අහන්න ඒක හොඳට ඉගෙන ගන්න කියලා. ඒක එහෙනම් හොඳට අහලා ඉගෙනගෙන ඊට පස්සේ ඒක පිළිගන්නත් එපා ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා ඒකත් ගැටෙන්නේ නැතුව ඒක ධර්ම විනයේ බහලා ගලපලා බලන්න කියලා. ඒක ධර්ම විනයට ගැළපෙනවා නම් ඒක හරි දෙයක් ඒක ගැළපෙන්නේ නැත්නම් වැරදි දෙයක් කියලා වටහා ගන්නයි කියලා තියෙනවා. ඒක මම ගොඩක් වෙලාවට මම එක එක ගුරුවරුන්ගේ අහනකොට ධර්මදේශන අහනකොට මම ඒක ගොඩක් වෙලාවට මේ යොදා ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකදී අර අපි පොඩි කාලේ මේ පොරේ ගියත් අන්තිමේ අම්ම ගාවට එනවා මොන ප්‍රශ්න ආවත් ඒ වගේ මේ දැනට මට හිතෙනවා මම කරන්නේ මොන දේ ඇහුවත් මම මේ සූත්‍රය හොයාගෙන කියවන්න උත්සාහ කරනවා. එතකොට මේ සමහන්ලාවට මේ වෙන අයගෙන් සංඥාසය කෙනෙක් ඉනාරි කාගෙන් හරි ඇහුවට වැඩිය දෙනස් අදහසක් මත ගන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. ඒතර ඒක සමායට මම හිතන විදිහට ඒක වැඩිපුර ගැලපෙනවා වෙන්න පුළුවන්. ඉතින් එතකොට අර සමහර දේවල් අහපු දේවල් වලට ඇලිය අහපු දේවල් වල අඩුපාඩු තියෙන තැනුත් එහෙම හම්බෙලා තියෙනවා. ඉතින් ඒක බලහින්දී ඊළඟ අර දිල්රුක් මහත්තයා කියපු වගේ බුදුහාමුදුරුවෝ තමන්ගේ ගුරුවරයා විදිහට මේ තෝරගත්තේ ධර්මය විනය මේ බුදු වෙලා කවුද මේ තමන්ට ඇලිය ගුණෙන් උසස් කෙනෙක් ඉන්නවද කියලා පස්තර ගුරුය විදිහට ධර්මය විනය තෝරගත්තා කියනවනේ. ඒතර ඒක අද කාලේකට හොඳම කල්යාණ මිත්‍ර විදිහට ගන්න වෙන්නේ අපිට. ඉතින් ඒ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර දේශනා කියලා හිතනවා. ඉතින් ඒව තේරුම් ගන්නකොට අපිට ඒක එකක විවිධ සාමෙන් වහන්සේලාගේ වගේම ගිහි අයගේ බොහොම දැනුම තියෙන අය උදව් වෙනවා. ඉතින් ඒ ගොඩක් සාමෙන් වහන්සේලාත් මේ මාර්ගයේ තාම ගමන් කරන අය වෙන්න පුළුවන්. තාම රහත් ත්වයට පත් නොවෙච්ච අය වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට ඒ අය පැහැදිලි කරන දේවල් අර තමන්ට වැටහිච්ච මට්ටමේදී කියන දේවල් වෙන්න පුළුවන්. ඒක අර මම හිතන්නේ කුසෝපම සූත්‍ර වගේ මට හරියටම නම මතක නැහැ. ඒකේ තියෙන අර එක එක කාලෙට ගහ දිහා දකිනකොට ඒ කාලේ විස්තර කරනවා වගේ අර කෙනෙක් දෘෂ්ටිගත සම්පන්න පුද්ගලයෙක් කොහොමද ඇහුවම එක හාමුදුරුවෝ කෙනෙක් ගිහිල්ලා ඇහුවම ඒතර එක එක හාමුදුරුවන්ට ප්‍රශ්න මද්ද කොහෙද එක එක විදිහට උත්තර දෙනවා. ඒතර බුදුහාමුදුරුවෝ ඒක කියනවා හැම එකම මේ පරයයන් හරි කියලා කියනවා. ඒතර ඒ වගේ අර ධර්මාගි ගමන් කරනකොට එක එක සාමින් වහන්සේලේ ධර්මයේ දකින්න විදිහ විස්තර කරන්න පුළුවන්. හැබැයි කවුරු හරි රහත් වෙලා හරි මාර්ගේ රහත් වෙලා තියෙනවා නම් ඒකෙදී අර අනුත්තරණිකාය සූත්‍ර වගේ අර්මකටයි දිනනවා. ඒකෙදී මේ එකක් තියෙනවා පොතල් රජුගේ කේමා රහත්මේ මහත්යම් වෙන්න ගිහිල්ලා ප්‍රශ්නයක් අහනවා. ඒතරේ ඒ අහපු දේ අහගෙන ගිහිල්ලා පස්සේ ඒ ප්‍රශ්න අහනවා බුදුරජාණන් වහන්සේ. ඒතර බුදුරජාණන් වහන්සේ අර කේමා රහත්මේ මෙහෙණින් වහන්සේගේ උත්තරේ ඒ විදිහටම කියනවා. ඉතින් පොතල් රජුගේ පැහැදිලි කියන මේක පුදුම සාසනයක්. මේ ශ්‍රාවකයන් වහන්සේගේ මේ සාස්තු වහන්සේගේ ශ්‍රාවකයන්ගේ කියන දේවල් අර්ථයෙන් අර්ථය ධර්මයෙන් ධර්ම එක විදිහට ගැලපෙනවා කිසිම වෙනසක් නැහැ ගැටෙන්නේ නැහැ කියලා. ඊළඟ තව ඒ හරියම ඒ හරිය වගේ උත්තර තියෙන ගොඩක් උත්තර තියෙනවා. තව කෙනෙක් ගිහිල්ලා අහනවා මේ බුදුහාමුදුරෙන් වච්චගොත්ත වගේ කෙනෙක් ගිහිල්ලා අහනවා මේ බුදුහාමුදුරෙන් ප්‍රශ්නයක්. ඒතර බුදුහාමුදුරු කිව් දෙය අහගෙන ගිහිල්ලා මුගලන් හාමුදුරුවන් යනවා. ඒතර මුගලන් හාමුදුරුවෝ කියනවා ඒ විදිය තමයි. ඒතර ඒකෙදි කියනවා සාස්තුන් වහන්සේ කිව් දෙය සාවකයන් වහන්සේ මේ කියනවා මේ විදිහට මේ පොදුම මේ සාසනයක් කියලා. ඒතකොට රහත් වෙලා නම් රහතන් වහන්සේ කෙනෙක්ගෙන් අපිට යමක් අහගන්න තියෙනවා නම් ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට මෙහා අවස්ථාවලදී අර වගේ ගැටුම් වෙන්න පුළුවන්. ඊළඟට අර තව එකක් තියෙනවා පංචවංගීය වඩුවයි උදායි මේ හාමුදුරුවෝ අතර මේ ගැටුමක් වෙනවා. මට මතක විදිහට වේදනාවද කොහෙද දෙආකාරයක් කියලා එක්කෙනෙක් කියනවා අනිත් එක්කෙනා කියනවා තුන් ආකාරයක් කියලා. එතන ඒ දෙගොල්ලෝ ඒ දෙන්න අතර වෙන වාදේ ආනන්ද හාමුදුරුවහලා බුදුහාමුදුරන්ට කියනවා බුදුහාමුදුරන් ඒක ඒ දෙන්නට කරහ කරලා කියනවා මේ මම දෙආකාරයකටත් කියලා තියෙනවා තුන් ආකාරයකටත් කියලා තියෙනවා පස් ආකාරයකටත් කියලා තියෙනවා කොහම 105 ආකාරයකට කොහොද යනවා බුදුහාමුදුරුවෝ විස්තර කරනවා මෙහෙම කියලා තියෙයි කියලා. ඒ වගේ ගැටනේ තේරුම් ගන්න නැහැ කියලා. ඒ වගේ අවස්ථාවක් තියෙනවා කියලා ඉතින් ඒ සූත්‍ර මතක් වෙනකොට සමහර දේවල් දේශන අහනකොට එන ඔය ගැටලු අඩු කරගන්න පුළුවන් කියලා දැනට හිතාගෙන ඉන්නවා. කොහොමද? ඔහොම වෙනස් සංග මහත්මයා වයිද අපිට හොද විස්තරයක් ඔබතුමා ගෙනාවේ. ඇත්ත වශයෙන්ම ධර්මයේ ගුරුවරයා සත්‍ය තියාගන්න එක මම හිතන අපි හැමෝම අහලා තියෙනවා. ඒ වගේම දන්නවා මොකක් හරි පුරුදු කරන්නත් මහන්සියි. සත්‍ය සම්මනේ ඔබතුමාට යොමු වෙනවා කෙටි මම මා ගුරු කියලා කිව්වේ ආධ්‍යාත්මික ගුරු දේශකයෝ නෙවෙයි සූත්‍ර විස්තර කරන්නත් නෙවෙයි මට මගේ අර උපතිස්සට පරිපාදකට අසුජහද හම්බුණා. දැන් මේනකොට හම්බෙලින්න ඕන. දැන් කියන්නේ කල්ද කතාවලදී මම ඔයත්තන් ගැන දේශනත් අහනවා හැම එකක්ම වගේ මට පුළුවන් හැම වෙලාවම අහනවා. ඒ කලබලෙ ඇති වෙන්නේ අර කස්තව කල්යන් මිතු ඇකි වගේ සංස්කෘතිය හා උත්සව හා පින්කම් හා ආධ්‍යාත්ම ගමන් මාර්ගය එය සම්පූර්ණ වෙනස් දෙයක්. ඒක දෙක. දැනුම හා ප්‍රඥාව එක දෙක. මේ ප්‍රඥාව හොයන්නේ මගේ මාව මරාදමන ගුරුවරේ මාව සත්‍යජී සුන්නා දූලික ගුරුවරේ මාස්ටර් වගේ දෙයක් කියන ඒක කලින්ම චෙක් කරනකොට අපට ඒක දැන් එකේ වෙලාවට ඉඳ අසිතින්න බලන්න මට හොඳ ගුරුවරයෙක් හමු වෙවා කියලා. එතකොට හමු වෙයි. හැබැයි එතකොට සම්පූර්ණයෙන් අර සමන්ගේ රෝගයේ සර්ජරි එකේ සල්ලකාරමේ පවරනගේ පවරන් දෙනවා. ඒ හැබැයි ගුරුවරයා හොයාගන්නේ කම. එතකොට මේ ගුරුවරයා හොයාගන්නේ කම නිසා තමයි දැන් ගොඩක් වෙලා අපි දැන් මේ කතාවදී කියන්නේ සූත්‍ර ධර්මානුවට බහන්න ඕන. ඒ කොහොම වෙන්නේ එතකොට? නමුත් Tamante හම වෙන ගුරු කියන්නේ උගන්වන එක නෙවෙයි ටීචර් කියන එක නේද? මාස්ටර් කෙනෙක් වෙනවා. ඒ මාස්ටර් කියන්නේ කියන දේ ජීවත් වෙන එක කියනවා. ගුරුවරයා කියන්නේ ඒ පොතින් ඉගෙනගෙන ඒකෙ මෙහෙම තිබුණා මේකෙ මෙහෙම තිබුණා කියලා කියන. ඒකෙ ලොකු වෙනසක් තියෙනවා. ඒකෙ ලොකු වෙනසක් හමේ කොයි වෙලාවක හැමතිස්සෙම ප්‍රාර්ථනාවක් කරන්න ඕන. දැන් අර බාහියට දැන් ඇත්තෙන් බාහිය ඒ ඇත්තට අපි කියන බුදුහාමුදුර තමයි ගුරු අපේ හම්බුනේ කියලා. නමුත් ඇත්තෙන් එයාට සැසයි ගුරුවරයාට නියෝජනය කරේ අර දෙවතාවා. එයා තමයි තල්ලු කරලා ඉති අපෙන් යන්නේ කියලා එයාට කරන්න බැරි කියන. අන්න ඒ වගේ දේවල් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේ කතා කරන්නේ ආධ්‍යාත්මික මාර්ගය. සම්පූර්ණ ආධ්‍යාත්මික මාර්ගය පිළිබඳ. දවකී බ්‍රහ්ම කාර්යයක්ම හරි මේ මහා උපදේශ වල දාන එක කල්යාණ මිත්‍රයන් ඇති කොහොමද සුදු නිවිදේ සම්පූර්ණ ඇති. ඒක නෙවෙයි මේ අද අපි කතා කරන්නේ. ආධ්‍යාත්මික ගුරුවරයෙකුගේ මුණ ගැසීම ගුරුවරයා හෝ ගුරුවරිය අපි හිතමු ආචාර්යයන් කියලා කවුරු පිළි අරන් තියෙන ක්‍රමයක් ගන්නවා අනේ මාත්‍රණා ඒ වගේ මේ කතා කරන්නේ තමන් පිනස් ලැබුරු කරන ඇත්තු ගැන නෙමෙයි කතා කරන්නේ ඒ වගේ ආවහම ඒ තමයි අවසානේ ඊට පස්සේ ආය එයා හම්බුනහම ආය එයා මාව කෙනෙකු බවට පත් කරනා නෙවෙයි. ඊට පස්සේ එයා විසින් මාව මාම නැති මාව කපුරු බෝලයක් බවට පත් කෙනෙක්. මට අර අර කලින් කිව්වේ අපි අනුසය ධර්ම ආශ්‍රව සලායතන ආශ්‍රව ඒවා ඊට පස්සේ ඉන්ද්‍රා සංහරේ දක්වා නැත්තම් පපංච දක්වා දිග්ගැසෙ නැහැ. ඒ ටිකට ඒ ටික ගැන ඒකේ ආදීනවේ දක්වන්න පුළුවන් කෙනෙක් නාම රූප සහ විඥාන වල තියෙන උපාදේ සහ වය සම්ජේ සහ වය දක්වන කෙනෙක්. දේශනා ප්‍රාතිහාරික නැත්තු නෙවේ. දැන් ප්‍රාතිහාරය තුනක් තියෙනවා. ඉද්ධි ප්‍රාතිහාරය, ආදේශනා ප්‍රාතිහාරය, අනුශාසනා ප්‍රාතිහාරය. કોઈ අනුශාසනා ප්‍රාතිහාරය මේ ප්‍රාතිහාරය කරන ගුරුවරේ හමිවා කියලා එකන්නේ. තොර හම වෙනවා. හැබැයි මාගේ තමයි යනවා. මේ මාගේ යනවා. ඒක වෙන්නේ ඉඳ තියෙනවා. ඒක විශ්වයටම කියා සිටින්න. තොර ගන්නන්ත පොරේ ඇරිලා තල්ලු කරන්නේ ඉඳ තියෙනවා ගැටිකාරවනික උත්තර සමාලා. ඒ පැත්ත. තව බාහිර දාතු කියනවා. පුරාණ ඥාති සාලෝහිත කෙනෙක් ඇවිල්ලා අපිට තල්ලු කරා පිටින් එන්න. ඒ කියන්නේ මේ කතාව කියන්නේ සම්පූර්ණ බෝධිය සම්මා සම්බුද්ධ සරණයි. බොහොම උනන්දු බොහොම සතුටිය. එහෙමත් දෙනාගෙන දේවල් අහන්න සම්මා සම්බුද්ධ සරණයි. සම්මා සම්බුද්ධ සරණයි තමයි බොහොම තේ නැවත නැවත වාරයක් අපිව අනිකා නිවැරදි අද මාත්‍රකාවට යොමු කිරීම ගැන මොකද තම තමන් ඒ අහන මට්ටමින් එක එක විදිහට ඒ දේවල් ගැන හිතන එක එක ඒක තමයි අපේ විවිධත්වය හැමෝම එක එක විදිහටයි එක විවස්තිය බලන්නේ. හොඳයි මම කැමති ආර්ය මහත්මයාට යොමු වෙන්න. ආර්ය මහත්මයා දෙවන් තරණයි අපි ඇත්තටම මුලදී මොකද දේවල් කතා කළා මේ ගුරුවරයා කවුද ගුරුවරයා හඳුනගන්න කොහොමද කියලා මොකද ආකාරයෙන් එනවා සත්‍යතුමා නැතත් අපි යොමු කළා අපි දැන් මේ වචෙන් ගුරුවරයා කවුද කියන එක මත උතර මේතර වැදගත් දෙයක් තමයි සත්‍යතුමා කතා කළා අර උපතිස්ස පරිත්‍යාගයට අර මොනවාම උත්ෙන්දී ඉස්සෙල්ලා මහන්න ලැබුණේ ජී ධම්මා හේතුප්පබ්බවා තේසං හේතු සතාගතං ආහ කියලා එතෙන්දී අර උපතිස්ස පරිත්‍යාගය තුල තිබුණු යම් දෙයක් මතු කරලා දීලා උපතිස්ස පරිත්‍යාගයේ සමුන්ද සමාව මුණ ගැසුනා දෝ කියන එක නම් එහෙමනම් නියම ගුරුවරයා වෙන්නේ සමුන්ද සමාව මුණ ගැසලා දෙන ගුරුවරයා කියලා. එතකොට එහෙමනම් උපතිස්ස පරිත්‍යාගය ඊට පස්සේ සාසනේ මහාන වෙලා ඊට පස්සේ අග්‍ර ශ්‍රාවකෙක් වෙලා ඊට පස්සේ රහත් භාවයට පත් වෙලා හැමදේම වුණාට පස්සේ ඒ ස්ටෙක්ම නිතරම සමුදේ ගුරුවරයා යන සිතලා ගුරුවරයාට දරුසල් කෙලික් කළේ එහෙමනම් අපි යම්සි දවසක අපිට සමාජ තමව මුණ ගැසෙන දවසක තමයි ගුරුවරයා අනුකම්පක දාහෙන්දලා ඒ ගුරුවරයාට ප්‍රතිදින සැලකීම අපිට අවශ්‍ය මේ මාර්ගයේ යෑමට ඉතින්දි සරියුත් මහා තෙරණුවන්ගේ අපිට දීලා උදාහරණ තමයි තම කවදාහරි ගුරුවරයා හඳුනගත දවසක අපි මොනතරම් අයදින් බණ ඇහුවත් මොනතරම් කමාන්දනක සමුන්ත සමාව මුණ ගැසුලා දුන්න ගුරුවරයා අමතක නොකිතේ මොකද කියනවා ඒක වෙන්නේ නැති මහා මංගල සූත්‍රයේ ප්‍රකාශන වාන්සේ අරකන් පිටිවි ගාරෝච නිවාසවද සම්තුත්තික කතා නිසා කාලේන ධම්මසවන මේකම් මංගල මුත්ත මංගලතන දරුකුත්යෙන්ද දරු කිරීම නියතමානි බවත් පිළිහිදුණ දන්නා බවත් මේ එතන අර කතා නිතා කියන තැන ඒ ගුරුවරයා කෙරෙහි නිතර මතක් කළ ගුරුවරයාට කෘතඥ සැලකීම ඒ කියන්නේ මේ පිළිවෙල දෙවල නෙමෙයි තමුන් මේ ගමනේ යම් කිසි දවසක යම් කියා දැනගත්තා මේ ගුරුවරයා නිසා නේද මේ ක්‍රම උතෙන්ද යමෝනේ මේ මා නාම රූප ගැන දැනගත්තේ එතන මේ පටිසම්පාදයේ මෙහෙම එකක් තියෙනකොට ධර්මයේ දැනගත්තේ තමුන් තමුන් සත්‍යතුමා කියලා දුන්නා අපි තමගේ මානෙ නැති කලේ මෙතනද යමු කලේ අහවලා නේද කියලා අපි තුල මෙන්න අපි නිවන් දකිනාට නිවන් දැක්කත් පසු වුණා අපි මේ ගුරුවරයා තුල ගුරුවරයා හඳුනාගත්ත දවසේ ඉඳලා ඒ ගුරුවරයාට කෙලෙගුණ සැලකීම උත්තරන සැලකීම අපි තුල සිදු යුතු ගුණයක් කියලා අපි දැනගත්තේ කියලා මට ඒක මතකයි ඒක තමයි ඉස්සු කරන් තියෙනවා දැන් මම කතා කරන්න තමයි බොහොම තේ ඔව් ડોક્ટર මාදෝ ඔබතුමාට එකතෙන් පුළුවන්ද බොහොම දෙන් අපේ හැමෝම ගොඩක් දේවල් එකතු කරා මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා මාස ශරීරෙම තමයි ධර්ම සාකච්ඡා වලට තම තියෙන්නේ අපිට තමයි ඒකම මතක් කරගනවා ඒ බව අපි එකින් එක මගේ අදහස් එක මම හිතන විදිය මම ඉදිරිපත් කරන්න අර හේතුක දෙහේතුක කතාව විරුපහත්යෙන් මම මගේ අදහස මම ඉදිරිපත් කරන්න අපි දිහේතුක උනත් දිහේතුක උනත් මම හරි අකමැතිමේ ගයක් මම මේ බොහොම කරුණාවෙන් මේ කතාව කියන්නේ අපි මේ සෝවාන් දැනත්ත සකුදාගාමී දැනත්ත එහෙම නැත්නම් මම ධම්මානුසාරීද එහෙම නැත්නම් මං සද්ධානුසාරීද මම දිහේතුකද දිහේතුකද ඔය ඔක්කොම ප්‍රශ්න මං හිතන්නේ අපි අර මගේ ගුරුවරේ මතක් කරලා දෙනවා අර පිටේසාදෙනිය මල්වත්තට යන්න හදන කට්ටිය මේ මග මල්වත්තත් දැකලා ඒක සතුටු කරලා ඒක සතුටු වෙලා ඒක ඉන්නවා මේ නිවන කියන්නේ රහත් වුණු රහත් බව අපි දන්නවා මම ඒක නිසා මේ අතරමැද කියන මේ යම් යම් දේවල් පිළිස්සන මොකද ඔතන කියන්න ලොකුම හේතුව තමයි මට තේරෙන විදිහට මේ ත්‍රිහේතුක නැතුව ත්‍රිහේතුක ප්‍රතිසන්දියක් නැතුව එයාට මේ මාර්ගඵල අවබෝධය වෙන්නේ නැහැ. මොකද මට තේරෙන විදිහට මේක මම වැරදිනම් හරි ගන්නවා. මට තේරෙන විදිහට එයාට අපාය දිසන ලෝකයේ කර්මයන් ගෙවන්න තියෙන මේක තියෙන නිසා එයා අර ගෝවාන් වෙච්ච කෙනෙකුට හෝද පුදාගාමි වෙච්ච කෙනෙකුට මේ මාර්ගයට අවතීර්ණ වෙච්ච කෙනෙකුට අපි මේ අපි කියන අපාය දිසන ලෝකෙන් යන නිදිලා බවහතකින් මේ ඉවර කරගන්න නිසා යාට ඒ කර්මය පළ දෙන්න විදියක් නැති නිසා එයාට ඒක මේ භවයේදී ඒක කරගන්න බෑ. හැබැයි අපි බලන්න ඕන මම දිහේතක විදියට ඉපදුණා මට කරන්න තියෙන්නේ මම මිනිස්සෙක් කියලා ඉපදුණා. ඒ කියන්නේ මම අපාය දිසන ලෝකෙ ඉපදුණා නම් මට මෙහෙමවත් කර්මය අවබෝධ කරගන්න තරම් මගේ හිත විඥාන්නේ කරන්නේ බුදුහාමුදුරුවෝ කියනවා ඒකත් කියන කොච්චර කරත් මේක අවබෝධ කරගන්න බැහැ. මෙන්න මේ ශ්ලෝකෙම උත්තර තමයි මේක කරගන්න පුළුවන්. හැබැයි මේ ශ්ලෝකේ අපි දන්නවා යම් ප්‍රමාණයකට තිරිසන් විදිහට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා, යකෝ විදිහට ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. අපි එහෙම නෙවෙයි. අපි ඉන්නවා නම් මේ ධර්මයෙන් යම් ප්‍රමාණයකට අපි යනවා නම් අපිට ඒක සැක ඇති කරගන්න හොඳ නැහැ. අපිට දිහෙට කොනක් දිහෙට කොනක් මෙන්න අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි මේ ධර්මය අවබෝධ කරගෙන ඉස්සරහට යන්න, විරිය ගන්න, සමන්තු ශ්‍රද්ධාව ඇති කරගන්න, ඒ ගමන යන්න. මග මට අරකද මේකද කියලා මම නම් හිතන්නේ නැහැ. ඒ ගැනම තමන් පිළිවෙල තමන් කන්ෆිඩන්ස් එකක් ඇති කරගන්න නැත්නම් මේ ගමන කවදාවත් යන්න හම්බ වෙන්නේ නැහැ. ඒක එකක්. ඒ වගේම තමයි අපි හොඳට මතක් කරගන්න මම නිතරම ගන්න උදාහරණයක් තමයි අපි අඟුලිමාන තරම් පව කරලා නැහැ. නිය 999ක් මරලා බුදුහාමුදුරුවන්ගේ ප්‍රඥාව නිසා අපේ ගෞතම තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව නිසා අඟුලිමාල පිටක් කියලා ඒ අපාය යන තිබිච්ච ඒ මේක වහන් කරලා අදට අවත් දරූපත් ඇති කරන විදිහට උපක්‍රමයක් යොදලා අඟුලිමාල මහරහතන් වහන්සේ කෙනෙක් කළා නම් අපි ගැන කවර කතාවද? ඒක නිසා හැම වෙලෙම මතක් කරගන්න මම හැම වෙලෙම මෙන්න මේ අදහස්පත මං හරි උනන්දු වෙනවා. මොකද අපිට වැඩිය සුනීත සෝපාක ඔය වගේ අපිට වැඩිය ඒ කට්ටිය හරීම මම කියන්නේ නැහැ ඒක කියලා මේ මොනවාද මේ අපිට වැඩිය බහලයි කියලා මං කියන්නේ ඒ කට්ටිය පව එච්චර ධර්ම දේවල් මේ අඟුලි මාල වගේ ධර්ම දේවල් කරලා මේක මේ ආපස්සට කුක්කුච්චය ඇති කරගෙන මෙහෙම අරකයි මට මෙච්චර අපි මම මේකත් මම හැම වෙලෙම කල්පනා කරන්නේ මගේ අතින් කෙනෙක් මරුණා නම් මට කවදාවත් මේ ජීවිතේ මේක අවබෝධ කරගන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම හැම වෙලෙම හිතන්නේ අනේ මම මේක මරුවා මට අපාය යන්න තියෙනවා කියන මම හිතනනම් අඟුලි මාල මහරහතන් වහන්සේ උදාහරණයට ගන්න එහෙම හිතේ නැහැ. එයා හොඳට විදිහ ඇති කරගෙන මේ දේවල් මේ මම මගේ අතින් දේවල් සිද්ධ වුණා මම මෙතෙන් පටන් මම සාසනික ආපු දවසින් ඉඳන් මම සිල්වත් මේ අනුභවයෙන් මේ මේ මොනවාද මේ ගැඹුරු මාවට මේ වෙන්න කියන ඒ සත්‍ය වශයෙන් මේ ප්‍රකාශ කළා ඒ සත්‍යභාවයෙන් මෙයාට මේ සුව වෙන්න කියන එක ප්‍රාර්ථනා කිරීම තුලින්ම මට තියෙන විදිහට අන්නර 999 මරලා ඒ ටිකකට කවම ටික දෙවිල යන්න ඒ මාර්ගය ඇවිල්ලා එතනින් පස්සේ ඒ සත්‍යභාවය ලැබුවා කියන එකයි මම මට දැනගන්න කියන්නේ ඒ නිසා අපි මෙතන අදහස් කරන්නේ මේ මොන දේකටවත් ඇලෙන්නේපා ගැටෙන්නේපා මේවයින් අපි උනන්දු කරගන්නවා මිසක් ඒකේ තියෙන අඩුපාඩු හොයන්න යන්න එපා ඒවයි තියෙන අඩුපාඩු හොයන්න යන්න එපා තමන් දිවිය ගන්න මේක කරන්න පුළුවන් මට මම කන්ෆිඩන්ස් ඇති කරගෙන මේ ගමන යන්න කවදාවත් වරදින්නේ නැහැ ඒක මම මතක් කරලා දෙන්න කැමතියි ඒ වගේම අපිට තව ආවර ගුරුවරයා කිව්වොත් පේන් කරන්න එක මම බොහොම ගේනවා ප්‍රතිතුමා ඒක මතක් කරලා දීපු එක ගුරුවරයා පේන් කරන්න කිව්වනම් ගුරුවරයා දව දියා දින්න කිව්වනම් ඒක කරන්න විදායක මොකද මම ගැන කිව්වොත් මම යම් කිසි ගුරුවරයෙකුට හෝ යම් කිසි මට වැඩිය යමක්ම ගන්න කෙනෙක්ගේ ගන්න කෙනෙක් ගැන මම හිතන්නේ මෙහෙමයි මෙයා මෛත්‍රිය කරුණාව මුදිතාව උපේක්ඛාව මට වැඩිය යම් කිසි ප්‍රමාණයක පුරුදු කරලා තියෙනවා මම කවදාවත් හිතන්නේ නැහැ එයා බොරුවක් කියයි එයාමට බොරුවක් කරයි එයාමට බොරුවක් ක්ලේම කරයි කියන්නේ මොකද මේ මගේම කුණු මම අවශ්‍ය ගන්න මම මිසක් ඒ මම ගුරුවරයා සත්‍යෙන් හෝ මම යම් අවවාදයක් ගන්න පුළුවන් කෙනෙක් මට වඩා දස අකුසලයේ හැසිරෙයි කියලා මගේ විශ්වාසයක් නැහැ මම ඒ කන්ෆිඩන්ස් එක මට තියෙනවා. නැත්තම් මේ මනුස්සයා ගැන කිසිම දෙයක් මේ මනුස්සයා ගැන කිසිම දෙයක් අහන්න එපා. මට වැඩිය මෛත්‍රිය කරුණාව මුලිකාව උත්සාහව ඒක නාගෙන තියෙනකොට ඒක න දස අකුසලෙන් මට වැඩිය මේ ගැළවිලා තියෙනවා. අන්න එහෙම කෙනෙක් කියන දෙයක් මම ඉතින් පිළිගන්නවා. මොකද හේතුව තමයි මම ගැනම හිතලා මගේ ධර්ම මච්චරියම නේද මට මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මට දවදියා දින්න කිව්වනම් මොකද්ද මට කියන ප්‍රශ්නේ? මම මේ බණ භාවනා කරන්න යන මිනිස්සයා මම බණ භාවනාව තියෙද්දී මෙයා මට කියනවා දවදියා දින්න කියලා. මෙයා මට කියනවා මේ විහාරය පේන්ට් කරන්න කියලා. අන්න බලන්න. කාගෙද වැරද්ද? මගේම කියන කෙනෙකුට තමයි මම අවුත් ගත්තේ මොකද්ද? මට ධර්ම මච්චරිය විශාලයි. මට අතහැරීම මම පුරුදු කරගන්නේ නැහැ. අතහැරීම පුරුදු කරලා නැති නිසා මට ධර්ම මච්චරිය ලොකු වෙනවා අර ගුරුවරයා කියන පේන්ටින් එකට හෝ දල්දිය ඇදීම පිළිබඳව හොඳට මතක තියාගන්න මගේ කුණුමයි මම අවුස්සන්නේ හොඳට ඒක දිහා බලලා තමන් ගුරුවරයෙක් විදියට හෝ තමන්ගේ උපදේශකයෙක් විදියට තවල කෙනෙක් කියාගෙන ඉන්නවා නම් එයා කෙරෙහි තමන්ට වැඩිය යමක්ම දන්නවා තේරෙනවා එයා ඒ නිසා තමයි මේක කියන්නේ කියන අවබෝධය තමන් ඇති කරගන්න ඒකෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඒ උත්තරයන් කෙරෙහි තමන්ගේ හිතේ කිසිම කෙලෙසයක් අඩුපාඩුවක් තියාගන්න එපා එහෙම නෙමෙනවා තමන් ඒ කෙනාගේ කියන දේවල් අතහරින්නන්නේ දස කුසලේ නැති වෙන මොකද තමන් හිතීම තුලින් තමන්ට වැඩිය මෙයාට ධර්මයව යමක් ගන්නවා කියන මේක තුලින් මේ තමන් ඉඳලා තමන්ගේ ධර්ම මච්චරිය පවා අපහැරලා මේ ගමන යන්න මම හිතන්නේ ඒක තමයි අපිට ගන්න තියෙන අනිත් එක තමයි අර ගුරුවරු හරිද වැරදිද කියන එක ඒ කියන්නේ මම සරල විශ්වාස කරන දෙයක් තමයි මේ ආලාර කාලාම උද්දකලාම පුත්ත ඒ වගේ කයිස්තියක් තමන් දන්නේ කියන්නේ බොහෝම සත්‍යවාදී තමන්ට තේරෙන කර්මට ඉහෙලට ගියමු කට්ටිය අපි මේ උත්මයන් පිළිබඳව අපි සතුටටපත් වෙන්න ඕන හැබැයි අපිට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට ගෞරව බෝධිසත්වයන් දෙය අවබෝධය තිබුණා මේක නෙවෙයි මම හොයන නිවන කියන එක ඒකත් කිය බොරු කරපු එක නෙවෙයි බොරු කියපු එක නෙවෙයි තමන් දන්නතරමින් සත්‍ය ප්‍රකාශ කරා නේවසන්නා ඥාසඤ්ඤායතන දක්වා යන්න පාර කියලා දුන්න ඒව ඇවිල්ලා සුගති හොඳ තැන් ඒවට යන්න මාර්ගය කියලා දුන්න ඒ අවස්ථාවෙන් අප ප්‍රයෝජන ගන්න ඕන ඒ ගුරුවරයාට ඊට වැඩිය එහාට යන්න බැරි වීම නිසා එයාලා මදිපාඩු කරගන්න එයාලා පිළිබඳව දැන් අර අපි ආවදිනෝ පිළිබඳව මතක් කරලා දුන්නා. ඒකත් බොහොම වැදගත්. ඒ ගුරුවරයා පිළිබඳව Tamanට මේ අවබෝධය ඉස්සෙල්ලාම ලබා දෙන්න උත්සුක වෙච්ච ගුරුවරයාට ඒ ගුරු ගෞරවය දැක්වීම පිළිබඳව හැමදාම නිදාගන්න ඉස්සර වෙලා ඒකත්තර හැරිලා වැඳලා නිදාගන්න දේවල් පවා අපිට බොහොම ආදර්ශ. ඒ උත්සමයන් වහන්සේලා ඒ උත්සමයන් වහන්සේලා කරන දේවල් අපි ඒවා පුරුදු කරන්න ඕනේ. ඒ තුලින් අපේ ධර්මතා දියුණු වීම තුලින් අපිට මේ ධර්ම මාත්‍රියක් නැති වෙලා අපේ මේ බොහොම දැන් අපිට ගොඩාක් කියන දෙයක් තමයි මේ මම දන්නවා, මම තමයි මේව තෝරගන්න ඕන, මම තමයි මේ කර්ම බලධාරියා මට හොඳ දේ තෝරගන්න කියන එකක්. අන්න ඒ දික්කේනොත් අපි අයින් වෙන්න ඕන. මම තමයි මේ මගේ ජීවිතය අපස් කරගන්න ඕන. එකම කර්ම බලධාරී එකම ඥානවන්තයා කියන ඒ දික්කෙන් පවා තමන් අයින් වෙලා ගුරුවරයෙක් තමන්ට වැඩිය දන්න කෙනෙකුට තමන්ගේ ජීවිතයේ යම් යම් දේවල් පෙන්වල දෙන්න අවස්ථාව උදා කරගන්නේ කියන ඒ ආරාධනාව කරනවා. අර දාන විතර කතාවේදී මට මතක් වෙන්නේ අර ඒ පැටිගය ඇතිවීම. මේකේ ඉතනත් මම බලන්නේ මම හැම වෙලේම මතක් කරලා දෙන්නේ අපේ කුණුමයි අපි අවශ්‍යන්නේ කියන එක. ඒ බොහොම හොඳයි ඒ කතාව. හැබැයි හොඳට මතක තියාගන්න ජේතවනාරාමයේ හා පැත්තේ තිබුණේ ඌරු මරණ තැනක්. ඒක අපිට දැන් ප්‍රශ්නයක් වුණාට ඒ අපේ කියන කෙලෙස් අනුව අපිට ප්‍රශ්නයක් වුණාට තථාගතයන් වහන්සේලාට ඒ උත්තම රහතන් වහන්සේලාට ඒ ගැන කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ ඌරු කොටුවක් අනිත් පැත්තේ තිබීම ගැන ඒක නිසා මේ අපේ කෙලෙස් විදියටයි මේ දේවල් දිහා බලන්නේ. ලෝකේ වෙන දේවල් අපිට වෙනස් කරන්න බෑ. තමන්ගේ හිතයි තමන් කියා ගන්න ඕන. තමන්ගේ හිතයි තමන් මේ කෙලෙසින්ගෙන් පහ කරගෙන කියාගෙන ඉන්න ඕන එක මතක් කරගෙන ගමන් මම හිතන්නේ මමත් බොහෝ කැමතියි මේ දේවල් අහන්න. මේ වගේ අපේ දිනුන වීම පිළිබඳව අපේ දිනුනුව අපි අපි මේ කතා කරලා සාකච්ඡා කරලා මේ ධර්මයන් අවබෝධ කිරීම ගැන හැම දිනකම මේ අදහස් වලින් මේ ප්‍රශ්න වලින් යොමු කිරීම ගැන මගේ උත්තම මේ කෘතඥතාවය පළ කරන ගමන් මම දැනට මහත්යට යොමු වෙනවා මේක පවත් ඉතන හරිගෙන යන්න කියලා සම්මා සම්බුත් සරණයි. සම්මා සම්බුත් සරණයි ධර්ම මාදව බොහොම පිං ප්‍රශන්නස් නැහැ. අපි ඇත්තටම දැන් බුදුහාමුදුරුවත් උරුතරතුවේ පියාගන්න කියලා ධර්මය අන්තිමටම පින්වන් පාන්න කලින් එහෙම වැඩල්වා. ඇත්තටම දැන් අපි කල්පනා කරලා බැලුව අපි මේ සමහර කාලකට අපේ පෞද්ගලික තත්ත්වය අපි දැන් ආවෙනත් ඇවිල්ලා සමහර කාලකට අපි බෞද්ධයන් විදිහට මේ අපි අපි ඇත්තටම කල්පනාවෙන් සී කල්පනාවෙන් හිතලා බැලුව මේක ඇත්තටම දැන් ප්‍රතිචීතුමත් කියන දෙයක් සමහර වෙලාවට අපි මීට කලිනුත් මේ වගේ එහෙම ධර්මයේ එහෙම තැන්වල අපි පහුගිය ආත්මවල ඉපදෙලා ඉන්නේ නැති නමුත් සමාජකලාවදර ප්‍රතිචීතුමා කියපු දෙයක් තමයි අර අපි කොහේ හරි බීඩියක් දීගෙන ඉගෙන ඉන්නේ නැති කවුරු හරි ඇවිල්ලා කිව්වත් ඕක ඒක පිළිගන්නේ නැතුව ඒ මාර්ගයේ ගමන් නොකිරීම නිසා අපි තාමත් මේ සසරේ මේ විදිහට ගත කරනවා. නමුත් අපිට වාසනාවක් ලැබිලා තියෙනවා දැන් මේ වගේ කල්යාණ මිත්‍ර සම්පත්තියක් ලැබිලා මේ විදිහට අපිට මේ සතියෙන් සතිය ඇත්තටම දැන් මම ගැන කිව්වොත් මම ඇත්තටම මේ විදිහට ධර්ම පණ්ඩපේත තමයි සහභාගී වෙන්නේ. නමුත් ඊට වඩා ඉතින් ඇත්තටම වීර්යයක් ගන්නවා නම් ඊට වඩා තමන් හොයාගෙන සත්‍ය සොයාගෙන යෑමේ හැකියාවක් තියාගෙන දැන් මගේ වීර්ය ප්‍රමාණය මෙච්චරයි තියෙන විදිහට. නමුත් දැන් මම දකින්නේ අපි ඇත්තටම මාර්ගයට ඇවිල්ලා ඉන්නවා. එතකොට අපි ඒක ගැන හැම වෙලේම අර කියනවා වගේ මේ ඒක ගැන සතුටක් ඇති කරගෙන දැන් මේකදී අර පස්සද්දි දක්වා ගමන් කරන්න කියලා කියන්නේ අපි මේ එතනදී අපිට හම් වෙනවා අපේ ජීවිතයේ දැන් මට නම් මගේ ජීවිතේ මට දකින්න ලැබිලා තියෙනවා දැන් මගේ තියෙන ගතිගුණ වෙනස් වෙලා මං කැමති දේවල් වෙනස් වෙලා ඒ හොඳ පැත්තට යොමු වෙන ගතියක් ඒ විදිහට දකින්නවා. ඉතින් දැන් මේක හරි මාර්ගය කියන එක හොඳටම වැටහිලා තියෙනවා. ඉතින් ඒක ගැන කිසිම සැකයක් නැහැ. ඉතින් දැන් ඒ ඕක තමයි දැන් ශ්‍රද්ධාව කියන එක අවශ්‍යයි. ඊට පස්සේ අපි සීලය, දානය, දැන් මේ හැම දෙයක්ම අපි කරගෙන එක එක්කෙනාගේ චරිතය අනුව තමන්ගේ මේ තියෙන මේ ආශ්‍රවයන් අඩු කරගෙන තමන් ඉදිරියට ගමන් කිරීම තමයි කරන්න ඕනේ. දැන් මේ එතනදී තමන් ධර්ම ශක්තිය ඒ කරන වීරිය දැන් ඒ අපි සතර ඉද්දීපාද ධර්ම ගැන අහුව අපහුගේ ගොඩාක් කාලයකට කලින් එතකොට දැන් මේ වගේ අපිට මේ හැමදේම මේ තියෙනවා. එතකොට මම දකින්නවා දැන් සමහරක් වෙලාවට අපිට මේ ගැටලුවක් මොන හරි ආවොත් මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය දැන් මෙතන තියෙන නිසා අපිට ඒක අහන්න පුළුවන්. ඒ වගේ වෙන සමහරක් වෙලාවට අපිට මෙතන ඉන්න මෙතනදී අපි අඳුරා ගන්නවා කවුරු හරි ඒක ගුරුවරයෙක්ම නොවුණත් අපිට යම් කිසි ගයිඩන්ස් එකක් දෙන්න පුළුවන් ප්‍රශ්නයක් දැන නැතිනොත් අහන්න පුළුවන් තැනක් තියෙනවා. ඉතින් දැන් මෙතන අපේ ගුරුවරයා කවුද එහෙම කියලා හිතනවටත් වඩා තමන් මේ මාර්ගයේ ගමන් කිරීම ඒකට අර කිව්වා වගේ කවදා හරි දවසක ගුරුවරයා තමාව හොයාගනි ගන්නවා. ඒක අනිවාර්යයි. මොකද අපිට මේ මාර්ගයේ ඒ විදිහට ඉන්න තාක්කල් අපිට හැම පැත්තෙම මේ ඒ දැන් මගේ අත්දැකීමෙන් මට කියන්න පුළුවන් හැම පැත්තෙම ඒකට පිටුවහලක් ලැබෙනවා. මේ අපිට ඒක නිසා දැන් මේ අද කරපු ධර්ම සාකච්ඡාවේ වැදගත්කම මම දකින්නේ දැන් අපි වෙනදට සූත්‍රයක් අරගෙන ඒකට අපි මොකක්hari ඒකට අදාළව මේ කරන්න යනවා. දැන් අපි අද කල්පනා කරන්නේ අපේ මේ ගමන් මාර්ගයේ කොහොමද අපි දැන් ඉදිරියට අපි කොහොමද අපි කොතනදී ඉන්නේ එතනින් යනට අපිට මේ අපි දැන් අපිට ධර්මය ලබා ගන්න දැන් අද වෙනකොට ධර්මය අර කිව්වා වගේ හැමතැනම තියෙනවා. ඒ වගේම ඒක තෝරා බේරා ගත්තේ නැත්නම් අපිට අවශ්‍ය කාලය සීමිතයි, අපිට තියෙන කාලය සීමිතයි. ඒක නිසා මේ හැමදේම ඒ මොකක් හරි ඒ ගයිඩන්ස් එක ලබාගෙන ඒ විදිහට යන එක තමයි මේක තර්කිකව කරකර ඉන්න ගියොත් අර කිව්වා වගේ අපි පොඩි පොඩි වලවල් ආහාර හිටියොත් අපිට වතුර ලබා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා අපි ඒ දිනක් හපනවා නම් ඒ වගේ මුලින්ම ඉන්වෙස්ටිගේෂන්ස් කියන එක කරන්න වෙනවා. මොන වගේ තැනකද මේ වගේ වතුර තියෙන්නේ ඒ වගේ කරලා. නමුත් ඒ තැන හොයාගත්තාම ඒකේ ගැඹුරට ගිහාම තමයි මේක හම්බෙන්නේ කියන එකයි. ඒ වගේම පොඩි උල්පතක් මතුණා කියලා එතනින් සෑහීමකටපත් වෙන්නේ නැතුව දිගින් දිගටම ගැඹුරෙන් ගැඹුරට මේක ගමන් කිරීම තමයි කරන්න ඕනේ. ඉතින් අපි මං හිතනවා මේ අපි මේ දේ තමයි අපි කරන්නේ. එක එක්කෙනාගේ ශක්ති ප්‍රමාණය, බුද්ධි ප්‍රමාණය අනුව ඒක වෙනස් වෙනවා. ඒ වගේම අපි හිතනවා පෙර කර්ම ශක්තිය කියන එකක් ඇත්තට මේක හරිම මත්තන් තේරලා තියෙන දෙයක් තමයි. මොකද මම මීට කලින් අවස්ථාවන් වලදී මේ ගමන් මාර්ගය යන්න ගිහිල්ලා ඒක මගට වරද්දගත්ත පුද්ගලයෙක්. ඊට පස්සේ දැන් මට හිතෙනවා දැන් මේ පාර දැන් අවුරුදු 3ක් අතරත් එතකොට මට තේරෙනවා මගේ වෙන වෙනස්කම් සහ මගේ වටේ ඉන්න අය පවා ඒ වෙනස්කම් දකින්නවා. එතකොට මට හිතෙනවා ඒ දේවල් වලින් ඇත්තටම මම අර කිව්වා වගේ සතුටක් ලබාගෙන එතන ලොකු මාන්නයක් නෙමෙයි කොහොම හරි උතන පරිස්සම් වෙන්න ඕන දෙයක් අපි මේක අර සුද්ධ වෙන්න හරි අමාරු ඒක ඒ සුදු රෙද්ද දක්ුණත් ඒ විදිහට තියාගන්න මොකද කිලුටි වෙන්න ලේසි ඒක නිසා අපි පුළුවන් තරම් මේ ධර්මයේ හැම පැත්තෙම ඔය ඒවට අවශ්‍ය මේ ටූල්ස් ඒවා තියෙනවා එතකොට අපිට මේකෙදි හොඳටම තේරුම් ගන්න ඕන දෙයක් තමයි දැන් සමහරු කියනවා මේ අහවල් වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙන්න මේ ඉන්දිය නමුත් දැන් අපි සමහරක් කාලාට එහෙම ගිහිල්ලා try කරලා බලනකොට අපිට ඒක බුද්ධියට ගෝචර නොවන අපේ චරිතයට අපිට ඒ අවශ්‍ය විදිහට අපි ඉන්න තැන ගන්න ලැබෙන අවශ්‍ය මේ දෙයක් කියලා අපි ඒක දැන් අතරම මට මෙතනදි තේරලා තියෙන දැන් මෙතන ධර්ම සාකච්ඡා මේ යන විදිය අපිට අවශ්‍ය වෙලාවකදී අපිට ප්‍රශ්නයක් නිරාකරණය කරගන්න පුළුවන් විදිය ඊළඟට හැම වෙලේම මෙතන ඉන්න කල්යාණ මිත්‍රයන් හැමදේම තමන්ගේ අත්දැකීම් හැමෝත් එක්කම කියනකොට එතකොට හිතෙනවා අපිටත් දැන් මේක මේ තත්ත්වයට මේ විදිහට යන්න පුළුවන් කියන ඒ ගයිඩන්ස් එක හරිම විදියට ලැබෙනවා කියන එක තමයි මට තියෙන්නේ. ඉතින් මම පුදුම වීර්යෙන් මේක දිගින් දිගට කරගෙන යනවා. මට සමහරක් වෙලාවට හිතෙනවා මම කරනවා මදි කියලා. නමුත් තියෙන වැඩ කටයුතුත් කරගෙන යන්න අවශ්‍ය නිසා සමන්ත තියෙන කාලය අර කියපු විදිහටම අර ඉස්සරගෙන ගත්ත එක විසින් මේක හොයන්න කියන එක දැන්ස කෙරෙන්නේ නැහැ. නමුත් කවද හරි දවසක මට කරන්න පුළුවන් අවස්ථාවක් සම්බෙච්ච පළවෙනි අවස්ථාවේම මම මේක කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ බොහොම මේ වැඩි කාලයක් ගතනම් ඒකට සමා වෙන්න මේ නමුත් මට ඒක මේක කියන්න ඕනේ දෙයක් කියලා. මොකද ඕක දැන් සත්‍යයේ ජීතුමක් කියන කතාවක් තමයි. අපි මේකට කලිනොත් මේ ධර්මයේ කතා කරපු තැන්වල එහෙම ඉන්නේ නැති ඒ සංසාර කුරුද්ද අපිට කියන නිසා තමයි අපි මේකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් දන්නවා ජයන්ත මහත්මයාත් මමත් ඇත්තටම අපි ගොඩක් ඥාතියන්ට ගොඩක් අපිට පුළුවන් සත්‍යස් කිව්වා. නමුත් මේකට සහභාගී වෙන්නේ බොහොම අතලොස්සක්. ඇත්තටම කියනවා නම් අපි කියපු සත්‍ය මෙතනට ආවනම් දැන් ඇහෙන මෙතන ඉන්න ඕනේ මේ මණ්ඩපේ. නමුත් සත්‍ය ඇවිල්ලා සමහර වෙලාවට යනවා. ඉතින් ඒකයි. ඉතින් ඒක අපි පුළුවන් තරම් ඒකයි කියලා මේ දැන් අපි මේක ඒකායන මාර්ගයද කියන එකත් අපි දන්නේ. නමුත් තමන්ට තමයිසත තමාතමේ සෙවණැල්ල කිව්වා වගේ තමන්ට ලැබෙනවා කියලා හිතනවා නම් මේක නිහින් දෙකට කරන් යන්න කරන් ගිහින්නා මෙතන මම හිතලා අපිට හොඳ මණ්ඩපයක් හම්බෙලා තියෙන ඒක හැමදේම අපි අපතෙන් ඒක කරගෙන අපි ඒ වගේම ඒක භාවනාවට යොදලා ඒක අහගෙන ඉඳලා ප්‍රමාදි ඒක දිගින් දිගටම කරන්න ඕනේ. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මම මුලින් ඇත්තටම සමහර දේවල් අර කරපු නැති දේවල් නිසා දැන් මම කරගෙන යනකොට තේරෙනවා ඒක වටිනාකම ඉන්නෙම වැඩි වෙනවා කියලා. තෙරුවන් සරණයි හැමෝටම අහගෙන ඉච්චරට මගේමයි. තෙරුවන් සරණයි බොහොම පිංකෂන් මහත්මයා තමන්ගේ අත්දැකීම් වාර්තාවෙන් බෙදාගත්තා. හොඳයි. අද සත්‍යතුමා කියපු දේවල් වලින් මට හොඳටම يعني අලුතෙන් දෙයක් හැටියටත් ඒ වගේම ඉතාම ගැඹුරින් අපි හිතන්න ඕන දෙයක් හැටියටත් සඳහන් වුණා. මේ ටීචර් කියන එකයි මාස්ටර් කියන එකේ වෙනස, ඒ වගේම මාස්ටර් හැම වෙලාවෙම තමන්ට කඩපතක් වෙන ඕන කියන එකත් මට ඒක ගොඩක් දුෂ්ට පෞද්ගලිකව දැනුණා. මම කැමති ශ්‍රීමතී මහත්මියට මේ සාද සාකච්ඡාව නිමා කරන්න. ඊට පස්සේ අවසාන වශයෙන් අපි ප්‍රතිතුමාට යමු. ශ්‍රීමතී මහත්මිය සේවාසන්න. Thank you. තෙරුවන් සරණයි. සත්‍යජිතුමා ඇතුළු සෑම දෙනාම බොහොම වැදගත් අදහස් දැක්වුවා. ඉතින් ඒ පිළිබඳව අපි ඉතාම ගෞරවයෙන් කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම ඒ සෑම කල්යාණ මිත්‍රයෙක්ම ඒ ප්‍රාර්ථනා කරන්නා වූ ආකාරයෙන් ඉතා සූපහසෙන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට මේ දහම් දොරටුව විවෘත කරලා දුන්නා වූ දලුවත් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත්ව මේ සියලු පින් බලයෙන් ඉතා සූපහසෙන් මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යාගන්න ලැබේවා. දැනට අසනීප තත්යක ඉන්නවනම් ඒ සියලු අසනීප දුරු වෙලා ඉතා ඉක්මන් සුවය ලැබේවා. ඒ වගේම ලෝසපත් දෙමව්පියන්ටත් මේ පින්මයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සියලු පින් වලින් මේ සෑම දිනම නිර්වාණ අවබෝධය ලබත්වා. අද සහභාගී වන සෑම සියලුම කල්යාණ මිතුරු මිත්‍රියන්ටත් මේ පින් වලින් නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායස ජීවිත ලබමින් නිදුක් නිරෝගීව සුවපහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය දක්වා යාවැන්නට හේතු වේවා වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සමයි සත්‍යසමනි මම ඔබතුමාට යමු වෙනනම් අද සාකච්ඡාව නිමවස්පත් කරන්න. එවන් සමයි. හොඳයි සම්මා සම්බුදු සරණයි. අපි අද සාකච්ඡා කලේ තමන් ගුරුවරයෙක් හොයාගත්තොත් හොයා ගන්නවා කියන එක නෙවෙයි. ගුරුවරයා කියන දේශිකයා නෙවෙයි, මාස්ටර් කෙනෙක් හොයාගත්තොත් කොමිට්මන්ට් එකක් තියාගන්න ඕනේ. එයා කියන දේ කරනවා. හරියට අර විවාහ වුණාම තමන්ගේ ඒ කුටුම්භයට තියෙන කොමිට්මන්ට් එක, ස්වාමි පුරුෂයා භාර්යාවට, භාර්යාව ස්වාමි පුරුෂයා දරුවා අම්මට, අම්මා දරුවාට ඉන්න එක, දෙක තියෙන්න ඕනේ. ගුරුවරයා තෝරා ගන්නේ කවුද කියන එක නෙවෙයි කතා කරන්නේ. ඒක එක්කෙනාට සමහර අය මුගලන් හාන්ද කියනදි, සමහර අය පාරිපුත්‍ර හාන්ද කියනවා, සමහර අය මහා කච්චානාරත් කියනවා, සමහර අය සිවිලියාරුත් කියනවා, සමහර අය මහා කච්චපාරුත් කියනවා. ඉතින් ඒක කොහොම වෙනවද කියන එක ධාතු සෝපී කියනවා. අදහස් වශයෙන්, ආධ්‍යාස වශයෙන් ඒක. එතකොට ඒ ගුරුවරයා කියන තමන් හොයාගන්න කවුරුන් හෝ නිසා නාම රූප සහ විඥාන පටිච්ච සමුප්පාදව පවතින දේවල් නැත්තම් එහෙ ඒකේ තියෙන සමුදේශ අස්තංගනේ තේරෙන්න පටන් ගන්න. ඒක සමස්තයක් හැටියට තියෙන පොදු ධර්මතාවය. නමුත් ඒ ගුලිය, ඒ පුසුජන සත්භාවයේ හෝ පුත්ජන නොවෙන්න පුළුවන්, ඒ කුජල භාවය තුළ ක්‍රියාත්මක වෙනවා ඉන්ද්‍රිය හයක්. චක්ඛාදන, සෝතාදන, සද්ධාදන, ගන්ධාදන, ගානාදන, ගන්ධන, ධානාදන, ජීවාදන, රසාදන, පොට්ඨබ්බාදන, මනායතන, කායාදන, මනායතන. අජ්ජති බාහිර පොට්ටක් වෙනස් වෙනවා. නමුත් ඒ හය, ඒ හය පාවිච්චි කරන ක්‍රමේ අනු ඉන්ද්‍රිය සංවරයෙන්ද, සීලයෙන්ද, සතියෙන්ද කියන අනුව තමන්ට ආශ්‍රයෙන්ද පටන් ගන්න. ඒ කාලමට ආශ්‍රය නැති වෙනවා, අත් ඇති වෙනවා. ඒ ආශ්‍රව ගලන්නේ අර අනුසය හත අනු කලපදියන් වෙච්ච මුල් මූලික නම්‍යතාවයන් අනු ටෙන්ඩෙන්සිස් අනුව තමයි වෙන්නේ. ඒක පරිස්සම් කරන ක්‍රාන්ති ඉගෙන ගන්න. ඒක තමයි ගුරුවරයා තමන්ට කරන දේ. ඒ ගුරුවරයා පිළිබඳ තමන් තෝරා ගැනීමක් තියනවා නම් මජ්ක්‍ධිමනිකායේ තියෙන දෙවෙනි කොටසේ මජ්ක්‍ධිම පඤ්ඤාසිකේ බ්‍රාහ්මණ වර්ගයේ චම්කීචර සූත්‍රය. ඒක කියවන්න හැබැයි ඒකේ ඔය ශ්‍රී ලංකාවේ මුද්‍රණය කරපු තේදී 658 වෙනි පිටුවේ නම් එයාට විතරක් කියවනවා. අන්තිම කියන්නේ මම මේකට ගැළපෙන්න ඒකයි. ඒක තමයි ගුරුතුමාගේ මූලික ස්වරූපය. හැබැයි ගුරුතුමා කියන කෙනා මගේ ජජ්මන්ට් එක ගන්න නෙවෙයි තෝරන. ගුරුතුමා හම්බ වෙනවා. ඒක අර ෆෝල් ඉන් ලව් විදෝ. ගුරුතුමා කියන්නේ. ආවර්තනීය මායාවක් තියෙනවාගේ තියෙනවා. ඒක සසරින් එන්නේ. ඉතින් පාරක්පත් වල විශ්වයේ කියලා කියනවා මේක ඒකේ ඉබේ අර තමන්ගේ ගැඹුරම ආධ්‍යාත්මෙන් ඉන්න අවශ්‍යතාවයේද මුළු විශ්වයෙන්ම පිළිතුරක් හම්බ වෙනවා කියලා කතාවක් තියෙනවා. තමන්ගේ ගැඹුරම ආධ්‍යාත්මෙන් නැගෙන අවශ්‍යතාවයේද පිළිතුර මුළු විශ්වයෙන්ම ලැබෙනවා. ඒක වෙන්නේ තියෙනවා. ඊළඟට අර තනතන වලවල් සාරාන්ත පැකින් කතාවේ නිසර්ග දත්ත මහරජා කියලා කෙනෙක් කියනවා මුතුන් කෙනෙක්. ඒ අතතම මම කිසිම කියන්නේ. පැහැදිලි කියලා මේ ඉතින් එතකොට සංකී සූත්‍රය අනුවට යන්නේ. නාම රූප සහ විඥාන වල තියෙන සමුදයක් සංගමයේ දකින විදිහට කටයුතු කියන ඒක ආධ්‍යාත්මික ආයතන පාවිච්චි කරන අනුව ආශ්‍රව වෙනවාද ඒ ආශ්‍රව වෙන්නේ මොන අනුසයක් පසුද කියන තේරුම් ගැනීමත් එක්ක අද සාකච්ඡාවේ සාරාංශය මම කියන්නේ හැම කල්යාණ මිත්‍රයෙක්ම හැම කල්යාණ මිත්‍රයෙක්ම කීදේ බුදුම බුදු සරණයි මේ හැම දෙයක් දේශනා කර සදාගත යන වාන්සේ විකෞරණී සාස්තුන් වහන්සේ අතේම ඒ වාසනා ගුණ රහිත ඒ මහෞත්මයන් වහන්සේට අපි නමස්කාර කරමු. උපතිස්ස අස්සචි ඒ සමාජයේ ඒ හමු වී ජනිතල බලන්නට අපේ සිද්ධි පිළිතුරු නිර්මලයි පිළිසිදු සිටින් කියන දැහැමි පැතුම් අධිෂ්ඨාන සිද්ධ වී කටවැදී සපතුන් සතර මේ ජීවිතේ මේ කවියේ විස්තර දරාගෙන පෝෂණය කළ ඒකාන්තා මෑණියන් සූපත් වේවා කායික හා මානසික වශයෙන් පියානන්ද පරමෝ යහපතම දැක්කවා ඒ කුණි චේතනා බලවත් උපනිෂ්ඨේ සම්පතක් වීමෙන් අපේ ඉදිරිදීමක තවදුරටත් භාග්‍ය සම්පන්නා වාසනාවන්ත වේවා දෛනික දීපයේදී ඇතිවන කායික වේදනා මානසික වේදනා දුක් දුම්නා ඒ වාස් සතිමත් මොහොන දෙන් තරං චිත්ත සත්‍යයක් වශයෙන් සසර වසන තුරු දායකති පෙතුම් ඇති මිත්‍රයන් මිත්‍රයන් සම්මත කරගනිමු අපේ පරම කල්යාණ වූ ගුරුවේ සම්මිය සම්මා සම්බුත් සරණයි සත්‍යගත්‍යං වහන්සේට මේ සියලු ධර්ම පහයන් පූජා කරමු බොහොම පින් කල්යාණ මිත්‍රව සරණයි සාදු සාදු සාදු දෙවියන් සාදු සාදු දෙවියන් තමයි දෙවියන් තමයි